සංසාර සාරෝග විනීත නීසං සන්නීත සාතම් සුචිසාර දීසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කේවලෝ හයං භික්ඛවේ අකුසල රාසී යදිදං පංච නීවරණා කේවලෝ හයං භික්ඛවේ කුසල රාසී යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලගේ නමස්කාරයයි සදහවත් පින්තුනි ලොස් ඇන්ජලීස් ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේහි මේ අවුරුද්දේ නවන් මාසයේ පුන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. හවස් වරුවේ සිදු කෙරෙන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවයි දැන් මේ ආරම්භ කරන්නේ. අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේහි මහාවග්ගයේ ඇතුළත් වන කුසල රාසි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් කුසල රාසිය, කුසල් ගොඩ කියන්නේ මොකද්ද? අකුසල රාසි, අකුසල් ගොඩ කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කළ දෙන සූත්‍රයයි කුසල රාසි සූත්‍රය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා සම්පූර්ණ අකුසලය කියන්නේ කොමක්ද කියලා කියනවා නම් ඒ තමයි නීවරණ ධර්ම කියලා, නැත්නම් පංච නීවරණ කියලා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ තමයි අකුසල් ගොඩ කියලා කියන්නේ කියලා. සූත්‍ර විග්‍රහයට අනුව පංච නීවරණයක් දැක්වුවත් අභිධර්ම විග්‍රහයේ විශේෂයෙන්ම නීවරණ හයක් යටතට යනවා අවිද්‍යා නීවරණයත් එක්ක. ඉතින් පංච නීවරණ තමයි බොහෝ විට වැඩිපුර විස්තර කෙරෙන්නේ සූත්‍ර පිටකය තුළ. නමුත් අපි සිතාබා ගත යුතුයි අවිද්‍යා කියන නීවරණයත් මේ අතරට එකතු කළ යුතු කරුණක් බව. භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා කුසල රාසිය කියලා කියන්නේ මොකද්ද? කුසල් ගොඩ කියන්නේ මොකද්ද කියන එක භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. කුසල් සමූහය, කුසල් ගොඩ කියන්නේ කුමක්ද? ඒ තමයි සතර සතිපට්ඨානය කියලා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා නුවණින් බලන ස්ථාන හතර කියලා. පින්නතුනි අප මේ කරුණෝ පැහැදිලි කරන කලින් බුදුදහමේ මූලික කරුණෝ කිහිපයක් පිළිබඳව පැහැදිලි කරන්නට කැමැති. ඔබ මේ ශ්‍රවණය කරන ධර්මය කොයිතරම් වටිනා දෙයක්ද, කොයිතරම් අපේ ජීවිතය සාර්ථක කරගන්න, දියුණු කරගන්න අපට ඒක ප්‍රයෝජනවත්ද කියන එක මේ පින්නතුන් දන්නවා. ඒ දන්න නිසාම තමයි මේ තරම් ඕනකමින් මේ දිනේ කැප කළා, සුදුවත් ඇඳගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ කුසල කර්මයට ඔබ සක්‍රියව සහභාගී වෙන්නේ. ධර්මශ්‍රවණයක් අපට ලැබෙන පින්නතුනි සසර කලාව ඉමහත් පුණ්‍ය ධර්මයක ආනිසංසයක් විදියට. අපේ ගෞරවනීය සෝමිස්තර ස්වාමින් වහන්සේ උදෑසන කාලයේදී විස්තර කළා අක්ෂණ 8 පිළිබඳව නැත්නම් දුර්භාග්ය අවස්ථා 8 පිළිබඳව සඳහන් කළා. අන්‍ය අෂ්ට දුක්ෂක්ෂණයන්ගෙන් මිදිච්ච මේ අවස්ථාව ඊටාම භාග්ය සම්පන්න අවස්ථාවක් විදියට සැලකනවා. මේකට කියන්නේ ෂණ සම්පත්තිය කියලා. ඊටාම භාග්ය සම්පන්න වටිනා මොහොත කියන එකයි මේ ෂණ සම්පත්තිය කියන එකෙන් අදහස් වෙන්නේ. ඉතින් පින්වතුනි මෙන්න මේ ෂණ සම්පත්තිය අපි නිකන් නෙවෙයි ලැබුවේ. සතර හුඟක් පින්දහම් කරලා විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කළා. අන්නේ පිනේ සහ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵලයක් විදියට මේ සද්ධර්මය අපට ලැබෙනකොට ඒ සද්ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අසුතං සුනාති නොයසෝදයක් අහනට අවස්ථා ලැබෙනවා. සුතියං පරියෝදපේති අසපු දේ වුණත් නැවත අහනකොට ඒක තවත් පැහැදිලි වෙනවා. ඒ වාගේම සැකයක් තියෙනවා නම් කංකං විතරති සැක දුර වෙලා යනවා. ඒ වාගේම චිත්තමස්ස පසීදති සිත පහදිනවා. ඊටාම අවධානෙන් දිගටම ධර්ම ශ්‍රවණය කරනවා නම් අට්ටිකත්වා මානසිකත්වා කියපු විදියට හොඳට සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කරනවා නම් එක දිගටම තමන්ගේ හිත අකුසලයේ මිදලා පින තුළුව කුසලයේ තුළ සිත රඳවා ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එසේටම වඩා පින්නතුනි වැදගත්ම දේ තමයි දිට්ඨි මුජුං කරෝති. අපේ දැක්ම ඍජු කරනවා. බුදුදහමේ හැටියට අප දිට්ඨි දුරු කළ යුතුයි. සියලුම දෘෂ්ටි ප්‍රහාණය කිරීම සඳහායි ධර්ම දේශනා කළේ. නමුත් බුදුදහමේ විශේෂ දිට්ඨිය ගැන කියනවා සම්මා දිට්ඨි කියලා. ඒක පින්නතුනි සාමාන්‍ය කියන විදිහේ දිට්ඨියක් නෙවෙයි ඒක. ඒක ප්‍රඥාව නුවණ කියන එකට කියන වචනයක්. අන්නේ සම්මා දිට්ඨිය දිනු කරගන්නට අපට ලැබෙන ප්‍රධානතම අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. අන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේදී අපේ ළඟ තියෙන ඕන මූලිකම සුදුසුකමක් තියෙනවා. මොකක්ද ඒ? ඒ තමයි සුවච කියන ගුණය. සුවච කියලා කියනකොටම බොහෝ විට හිතෙන්නේ කීකරුකම කියලා. නමුත් කීකරුකම කියනට වඩා ගැඹුරු අර්ථයක් එහි තියෙනවා. සුවච කියන්නේ සක්‍රීය ඇහුම්කන් දීම කියන එක. ඇක්ටිව් ලිස්නින් කියලා අපි කියන්නේ සක්‍රීය සාවධාන ඇහුම්කන් දීම කියලා. අන්න ඒ විදියට සක්‍රීයව දසවන් යොමු කළොත් තමයි ඔබට මේ ධර්මය නිසලස ලැබෙන්නේ. මම හිතනවා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාගේම ළඟ ඒ ගුණය ඒ ලක්ෂණය තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔබට මේ දසවන් වලට මේ ධර්මය ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේහි සුවච කෙනෙකු විසින් ලබා ගන්න පුළුවන් වටිනාම දේ නැත්තම් දසවන් වලින් ලැබෙන උතුම දේ කුමක්ද කියලා. ඒ තමයි මෙන්න මේ සද්ධර්මය. සද්ධර්මයෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි දිට්ඨිය ඍජු කිරීම, දැක්ම නිවැරදි කිරීම, සම්මා දිට්ඨිය දියුණු කරලීම. ඉතින් පින්නතුනි අපේ ස්වාමීන් වහන්සේලාත් විස්තර කළා, අපේ දරුවනුත් පැහැදිලි කළා මේ කරුණ ආරස්ඨංගික මාර්ගයේ විස්තර කිරීමේදී. මේ සම්මා දිට්ඨි අවස්ථා දෙකක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම මහා චත්තාරිසක සූත්‍රයේ දැක්වෙනවා සම්මා දිට්ඨියෙන් පහන් බෙක්ක වේ දොයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකක් කියලා සඳහන් කරනවා කියලා. අත්ති බෙක්ක වේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා. සාස්රව වූ ඒ වගේම පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. මේ ලෝකයේ තුල කුසල කර්ම සිද්ධ කිරීම නැත්තම් පුඤ්ඤාවි සංඛාර සහ ආනෙන්ජාවි සංඛාර කිරීම වශයෙන් සිද්ධ කරන කර්ම සිදු කිරීමට මූලික වන දැක්මට කියනවා මේ මූලික සම්මා දිට්ඨිය කම්මසකතා සම්මා දිට්ඨිය කියලා. ඊළඟ කාරණය තමයි අත්ති වේකවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා කියනවා. ආර්ය වූ අනාසරව වූ ලෝකෝත්තර වූ ආරස්මංගික මාර්ගයට අංගයක් වූ සම්මාදිටියක් තියෙනවා. මේ කියන්නේ පරිසම්පාදයේ පිළිබඳව දැනුම සහිතව අනිත්‍ය දුක් අනාත්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා වූ ගමනේ තියෙන සම්මාදිටිය. මෙන්න මේ සම්මාදිටියට ප්‍රධානතම හේතු වන කරුණු දෙකක් තියෙනවා. එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණු පමණට. කල්යාණ මිත්‍රයන් තේරුම් ගැනීමේදී එක අතකින් අපේ ළඟ ගුණයක් තියෙනට ඕන, ඊටත් වඩා අපේ ළඟ හොඳ බුද්ධියක් තියෙනට ඕන. බුදුදහමත් අනෙත් ආගම් දර්ශන අතරින් වෙනස පිළිබඳව යම්කිසි විදියක හැඟීමක් අපේ තියෙනට ඕන. අන්නේ අවබෝධය ලැබුණු පමණට තමයි අපට ඉහළම කල්යාණ මිත්‍රයන් කරා ළඟා වෙන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් පින්වතුනි, මේ කල්යාණ මිත්‍රත්වය කියන එක අපේ එදිනෙදා ජීවිතයට වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබට මතක ඇති ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරනකොට දීඝජානු කෝලියට සඳහන් කරනවා, මෙලොව ජීවිතය සඵල කරගන්න හේතු වන කරුණු අතරින් එක කාරණයක් විදියට කල්යාණ මිත්‍රතා කියන එක. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන කරුණු හතර අතරින් කල්යාණ මිත්‍රතා කියන එක මෙලොව ජීවිතය සඵල කරගන්න හේතුවක් කියලා කියනවා. මෙලොව ජීවිතයේ පමණක් නෙවෙයි පින්නතුනේ, විශේෂයෙන් ආධ්‍යාත්මික දිවි මගේදී කොයිතරම් ආධ්‍යාත්මික දුරක් යනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකේ බවට පත් වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. ඔබට මතක ඇති වරක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් සඳහන් කරනවා, ස්වාමීනි, මේ ආධ්‍යාත්මික ගමන් මගේ බ්‍රහ්මචාරී ජීවිතයේහි කල්යාණ මිත්‍ර ආශ්‍රය භාගයක්ම හේතු වෙනවා නේද කියලා. ආධ්‍යාත්මික ගමන් මග සපුරා ගන්නට භාගයක්ම හේතු වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නේද කියලා බුදුරජාණන් වහන්සේගේ අභියස සඳහන් කළා. පින්නතුනි, මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මා හේවන් ආනන්ද, ආනන්ද එහෙම කියන්න එපා, සකල මේ විදම් බ්‍රහ්මචාරියන් යදිදම් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා කියලා. ආනන්ද, භාගයක් නෙවෙයි, එහෙම කියන්න එපා. සමස්ත සාසන බ්‍රහ්මචාරියාම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියන කාරණේ. මේක ඊටාම පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා, අංගුතර නිකායේ දසක නිපාතේ එන අවිද්‍යා කියන සූත්‍රය. එහිදී විද්‍යා විමුක්තිය කෙනෙකුගේ ජීවිතයේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය විදිහට දක්වනවා. අන්නේ ඉලක්කයට ළඟා වෙන ආධ්‍යාත්මික ගමන් මගේ මුල්ම අඩිතාලම විදිහට දැක්වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. අන්නේ කල්යාණ මිත්‍රයන් ලැබුණට පස්සේ කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංගතා කියන කාරණා තුනක් ඊට සම්බන්ධ වෙනවා. කල්‍යාණ මිත්‍රතා කියලා කියන්නේ කල්‍යාණ මිත්‍රයන් සිටීම. ඊළඟට කල්‍යාණ සහායතා, කල්‍යාණ මිත්‍රයන් සහාය කරගන්නට ඕන, මිතුරු කරගන්නට ඕන. කල්‍යාණ සම්පවංගතා, ඒ කල්‍යාණ මිත්‍රන්ට නැඹුරු වෙන්නට ඕන, අවනත වෙන්නට ඕන, ඕන් විතින් ධර්මයේ ශ්‍රවණය කරන්නට අපේ දෙසවන් යොමු වෙන්නට ඕන. එනිසා පින්වතුනි, කල්යාණ මිත්‍රයන් අපේ පෙරපිනට ලැබෙනවා. නමුත් අපි බුද්ධිමත් වෙනෝනේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නටත්, ඕන් මිතුරන් කරගන්නටත්, ඕන් වෙතින් නියමිත දර්ශනයේ, නිවැරදි දර්ශනයේ ශ්‍රවණය කරන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන, අප බුද්ධිමත් වෙන්නට ඕන. එතකොට ධර්ම ශ්‍රවණයෙන් මෙන්න මේ ශ්‍රුතමය ඥානය අපට ලැබෙනකොට ඉන් ලැබෙන අපට ප්‍රධානතම ආනිසංසයක් තමයි දිට්ඨින් උජුං කරෝති කියලා ධර්මස්ත්‍රවණ ආනිසංස විදියට දැක්වෙන මේ දැක්ම සම්මාදිට්ඨිය අපට දියුණු වෙනවා, පැහැදිලි වෙනවා. පින්නතුනේ, බුදුදහමේ සඳහන් ප්‍රධාන අනුශාසනා ගණනාවකම පැහැදිලි කරන දෙයක් තමයි මෙන්න මේ දැක්ම කියන එක සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මාදිට්ඨියේ පෙරමුණේ යන්න ඕනේ කියන කාරණේ. ඔබ කලින් සාකච්ඡා කළ ආරණ්‍ය මාර්ගයේ කුමන කාරණේ වැදගත්ද කියන එක බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. සමහර අය ඇහුවා කුමන කාරණේ වැදගත් වෙන පුළුවන්ද කියලා. පින්නතුනි, කියන්න තියෙන කාරණේ තමයි මේ කාරණාවලින් භාගතුනාංශය අවධාරණය කරන්නේ සම්මා දිට්ඨි පුරේ ජවං, සම්මා දිට්ඨියේ පෙරමුණෙන් යන්නට ඕන කියන එක. දැක්ම කියන එක, විෂන් කියන එක. ඔබ දන්නවා ඕනෑම ආයතනයක්, ඒ වගේම ඕනෑම දර්ශනයක්, ඉගැන්වීමක විෂන් සහ මිෂන් කියලා කාරණා දෙකක් තියෙනවා. අපි කියන්නේ දැක්ම සහ මෙහෙවර කියලා. මෙන්න මෙතෙන්දී දැක්ම කියන කිතාම වැදගත්. ඒ දැක්ම නැති මෙහෙවර කියනවා අන්ධයි කියලා. නිවැරදි දැක්මක් නැත්නම් අපි කොච්චර මහන්සි වුණත් අපේ නිසි ඉලක්කය කරා අපට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැක්මක් තිබුණත් අපේ ක්‍රියාවලියක් යෙදෙන්නේ නැත්නම් ඒ ලැබපු දැක්ම නිෂ්ඵල දෙයක් බවට පත් වෙනවා. මේ අතරින් දැක්ම මූලික කරුණක් විදිහට ධර්මයේ දක්වනවා. ආරස්නික මාර්ගෙහි සම්මාදිට්ඨි අවස්ථා දෙකක් අපට ගන්න පුළුවන් පින්නතුනි. එකක් තමයි සුතමේ ඥානයේදී සම්මාදිට්ඨිය පෙරමුණෙන් යන්නට ඕන. දැන් බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි ආරස්නික මාර්ගෙහි සම්මාදිට්ඨිය අයිති වෙන්නේ ප්‍රඥා කොටසට. එතකොට සම්මාදිට්ඨිය මුලින් දෙන්නේ සම්මාදිට්ඨිය අගටද සීල සමාධි ප්‍රඥා කියන විදිහට අවසානට දෙන්නේ කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. පින්නතුනි මේක ඉතාම වැදගත් කාරණයක්. මේක අවස්ථා දෙකකින් කියන්න පුළුවන්. යමක් ශ්‍රවණය කරනකොට මාර්ගය දැනගන්නකොට සම්මාදිට්ඨිය පුරේ ජවන්. සම්මාදිට්ඨිය පෙරමුණේ යන්නට ඕන. හැබැයි මේක පිළිපදිනකොට ඊළඟට මේක වෙනස් වෙනවා. පිළිපදිනකොට කොහොමද දේශනා කළේ? ජටා සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියලා. අර දෙයක්ම ලබා ගත්ත කෙනාට ඊට පස්සේ ගමන් වගේ යද්දී යනකොට වැඩගත් වෙන්නේ සීලය මුලින් යන්නේ. හැබැයි ඒ සීලය යද්දී මුලින්ම දැක්ම තියෙනට ඕන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කරණිමෙත සූත්‍රය වැනි තැන්වලදී සඳහන් කරන්නේ දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දිට්ඨියකට නොපෙනිච්ච සීලය නැත්තං දිට්ඨි සම්පන්න බවෙන් යුක්තවයි සීලය තියෙනට ඕන. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම සතර සතිපට්ඨානය පුහුණු කරන්න කියන තැන් බොහෝ සූත්‍රවල විශේෂයෙන් සතිපට්ඨාන සංයුත්තේ තියෙන සතිපට්ඨාන භාවනාව විස්තර කරන බොහෝ සූත්‍රවල පැහැදිලි කරන කාරණයක් තමයි සීලංච පරිසුද්ධං දිට්ඨිංච උජුකා කියන කාරණය. සීලය පිරිසිදු වෙන්නත් ඕන, දැක්ම ඍජු කරගන්න ඕනත් කියලා. නිවැරදි දැක්මක් තියෙනට ඕන තමා පිළිපදින දහම, ඒ පිළිපදින දහම ඔස්සේ ළඟාවන ඉලක්කය. මෙන්න මේ කරුණ ගැන පැහැදිලි නිර්වුල් අවබෝධයක් තියෙන්න ඕන කියලා. අද අප මේ ධර්ම දේශනාව තුළින් අන්නේ නිවැරදි දැක්මත් එක්ක අපි පිළිපැදිය යුතු කරුණ පිළිබඳවයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් පිනොතින ඔබ අහලා ඇති ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ විමුක්තායතනයක් කියලා දක්වනවා. විමුක්තියට පස්සෙන ස්ථානයක්, අවස්ථාවක් කියලා. විමුක්තායතන පහක් ධර්මයේ දක්වනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජහනය, ධර්මය මෙනෙහි කිරීම, ඒ වගේම භාවනාව කියලා. මෙන්න මේ කරුණු අතුරින් ධර්ම ශ්‍රවණය බණ අහන අවස්ථාව කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් විදියට ධර්මෙහි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් පින්වතුනි ඔබත් මේ ශ්‍රවණය කරන ධර්මය හිත පිරිසුදු කරගන්නටත්, නීවරණයන්ගෙන් කෙලෙස් මුදවා ගන්නටත්, සිත මුදවා ගන්නටත්, විශේෂයෙන්ම අවිද්‍යා නීවරණය සිත මුදවා ගන්නටත් අවස්ථාවක් විදියට ඔබ කල්පනා කරන්නට ඕන. පින්වතුනි අද අප මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අපේ සූත්‍රය වන මුලින් සඳහන් කළ කුසල රාශි සූත්‍රය පාදක කරගත් අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල රාශිය කියන්නේ පංච නීවරණ, කුසල රාශිය කියන්නේ සතර සතිපට්ඨානය කියලා. පින්නතුනි මේ හැම දේශනාවකින්ම අපට කරන්නේ අපේ ජීවිතයේ වටිනාකම ලබා දීම. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපි මේ උපතින් ලබාගත් මිනිස් ආත්ම භාවය වටිනා ජීවිතයක් බවට පත් කර ගැනීම. මිනිසෙක් වශයෙන් ජීවිතය වටිනා කර ගැනීම විතරක් නෙවෙයි, ඒ මනුස්සත්වයෙන් ඉක්මලා දේවත්වය කරා අපේ මනස දියුණු කරන මාර්ගය කියලා දේශනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දේවත්වයෙන්ුත් ඉක්මලා බ්‍රහ්මත්වයේ දක්වා යන මාවත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ බ්‍රහ්මත්වයත් ඉක්මවලා නිර්වාණ අවබෝධය කරා යාමට මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. මඟඵලලාභී උතුමන් රහතන් වහන්සේලාගේ ඇසුර ලබන ක්‍රමයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ හැම දෙයකින්ම සිද්ධවන්නේ පින්නතුනි ටිකෙන් ටික අපේ ජීවිතයේ වටිනාකම වැඩි වීම. ජීවිතයක වටිනාකම වැඩි වෙන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිසු හිතන විදිහට ගත්තොත් අධ්‍යාපනයෙන් දිනු වීම, නැත්නම් මිල මුදල් වලින් දිනු වීම, දේපළ වැඩි දිනු කර ගැනීම, දූ දරුවන්ට හොඳට ඉගැන්වීම, නැත්නම් තමන්ගේ රූපය ලස්සනට තියා ගැනීම, වටිනා බඩු භාණ්ඩ පරිහරණය කිරීම, මේ දේවල් තමයි කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම විදිහට ලෝකයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් අපට අනුශාසනා කළා. මේ වගේ කරුණුවලින් අපේ ජීවිතය දියුණු කරගන්න මාර්ගය පැහැදිලි කළ දෙලා තියෙනවා. අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන් දියුණු වෙන හැටි නොයෙක් සූත්‍ර දේශනාවල දේශනා කළ තියෙනවා. පින්නතුණු තියව හුඟක් අහලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ රටක ඉන්න පින්නතුණු විදියට ඔබ බොහෝ විට මේ කරුණුවලින් ජයග්‍රහණය කළ තියෙන්නේ. හොඳ අධ්‍යාපනයක් ලැබලා, හොඳ ආර්ථික මට්ටමක ඉඳලා, ඒ වගේම තමන්ගේ දරුවන්ටත් හොඳට උගන්වමින් බොහොම දැහැමි ජීවිත ගත කරන වැඩි පිරිසක් අපට මෙහිදී දැක ගන්න පුළුවන්. මෙන්න මේ මට්ටමෙන් අපි දියුණුව වැඩි කර ගත්තත් අපේ ජීවිත කොයිතරම් වටිනවාද කියලා අපි බලන්න ඕන පින්නතුනි. අපි හිතාගෙන ඉන්න අපේ ජීවිත හුඟක් වටිනවා කියලා. ඒ වටිනාකම තීරණය වෙන්නේ පින්නතුනි අපේ හිත කොයිතරම් දුරට අපි කෙලෙස් වලින් මුදවා ගත්තද කියන කාරණේ මත. අපි අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන් කොයිතරම් ඉහළට දිනවල හිටියත් අපේ හිත අකුසල් වලින් යුක්ත නම් පින්නතුනි අපි වටිනා පුද්ගලයන් බවට පත් වෙන්නේ නැහැ. අපේ දැක්ම, අපේ අවබෝධය උසස් මට්ටමක නොහිටියොත්ින් අපේ වචනයෙන් කතා කරන වචන නිවැරදි වචන වෙන්නේ නැහැ. අපේ දිවි පැවැත්ම නිවැරදි දිවි පැවැතක් වෙන්නේ නැහැ. එනිසා බුදුදහමෙන් නිතරම අවධාරණය කරන්නේ තමන්ගේ මේ දැක්ම ඍජු කරගන්න, සමාධිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න කියන කාරණය. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා පඤ්ඤා නරාණං රතණං කියලා. මිනිසුන්ට තියෙන වටිනාම රත්නය, වටිනාම මැණික ප්‍රඥාව කියලා. වරක් ආරවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, කතං ජීවින් ජීවිත මහෞසෙට්ටං, කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙට්ටං, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි වටිනා ජීවිතය වෙන්නේ කියලා. පින්නතුනි, මෙන්න මේ ප්‍රඥාවන්ත ජීවිතයට ළඟා වෙන මාවතේ අපි තීරු ගන්නට ඕනේ. බාහිර දේෙන් විතරක් අපේ සාර්ථකත්වය බලන්න බෑ. බාහිර අපි කොච්චර දියුණුවෙන් හිටියත් පින්නතුනි, කොයිතරම් සමාජ මට්ටමින් ඉහළ හිටියත් අපේ වටිනාකම අපිට බලන්න පුළුවන් අපි මිය ගිය දවසට. අපි මිය ගියාට පස්සේ අපේ ශරීරයට දක්වන වටිනාකම අනුව තමයි අපට එක පැත්තකින් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ අපි කොච්චර වටින පුද්ගලෝද කියලා. සමහර ධනිය තියෙන අය මේ ශරීරයට ලොකු වටිනාකමක් ලබා දෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ පින්නතුනි. අපි මිය ගිය දවසට අපේ ශරීරයට කොයිතරම් ලෝකේ පූජනීය අය, දෙවියන් බ්‍රහ්මයන් වන්දනාමාන කරනවද කියන කාරණය මත අපේ එක අංශයකින් අපිට බලන්න පුළුවන් අපේ ජීවිතයට අපි කොයිතරම් වටිනාකමක් ලබා දීලාද කියලා. ඔබ දන්නවා සාමාන්‍ය කෙනෙක් නිවසක මිය ගියොතින් නිවසේ පෑය ගානක් තියාගන්නෙත් නැහැ. නිවසෙන් අයින් කරනවා. ඇතැම් විට ශ්‍රී ලංකාව වගේ රටවල් වලදී ඒ නිවසේ ඇතැම් විට තමන්ගේ ඉඩම්වල ඒ මృత ශරීරයේ මූම දාන මිහිදන් කටයුතු කරනවා. නමුත් පින්නතුනි, අපි බොහෝ විට ගෙදරවත් අපි අලු ටිකක් අත් අපි තියාගන්න තරම් කැමැත්තක් නැහැ. අපි ඒකට බය වෙනවා. නමුත් පින්නතුනි බලන්න, මනසක් දියුණු කරපු කෙනෙක්, ආර්ය උත්තමයන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, බුදුරජාණන් වහන්සේ පිරන් පාපු දවසට උන්වහන්සේගේ ශරීරයට කොයිතරම් වටිනාකමක් ලැබෙනවද? උන්වහන්සේගේ ශරීරයේ කොටස් ධාතු කරඬු වල තියලා වන්දනාමාන කළ මිනිස්සු සුගතිගාමි වෙනවා. දෙවියන් බ්‍රහ්මයන් සෑයවල් හදලා නැත්තම් චෛත්‍යයන් හදලා වන්දනාමාන කරනවා. මෙලවදී විතරක් නෙවෙයි පරලොව සුගතිගාමි වෙන පින්දහම් කරගන්න තරමට ඒ ශරීරයටත් වටිනාකමක් ලැබෙනවා. ශරීරයට විතරක් නෙවෙයි උත්තමයන් වහන්සේ පාවිච්චි කරපු සිවුර, පටිය, පාත්‍රය වගේ දේවලටත් වටිනාකමක් ලැබෙනවා. උන්වහන්සේලා වාසය කරපු ස්ථාන, විහාරස්ථාන, ගල්ලෙන් මේ ස්ථානත් පූජනීය ස්ථාන බවට පත් වෙනවා පින්නතුනි. බලන්න පුද්ගලයාගේ වටිනාකම වැඩිවීමෙන් කොයිතරම්නම් වටිනාකමක් ලැබුණද? ඒ විතරක් නෙවෙයි පුද්ගලයාගේ දෙමෝපියන්, ඥාතීන්, එයා ඉගෙනගත්තු ස්ථාන, මේ දේවලුත් වටිනා පූජනීය ස්ථාන බවට පත් වෙනවා. මේ සියල්ලක්ම මේ විදිහට සිද්ධ වුණේ කොමක් නිසාද පින්නතුනි? ඒ සිද්ධ වුණේ හුදෙක් භෞතික දේවල් හෝ ලෞකික අධ්‍යාපනය නිසා හෝ නෙවෙයි. මේ සියල්ලක්ම සිදු වුණේ මේ වටිනාකම ජීවිතයට ලැබුණේ ඔහු ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම හේතුවෙන්. මේ ආධ්‍යාත්මික ගමන් මඟ දියුණු වෙන්නට හේතු වුණේ මේ පුද්ගලයාගේ සම්මා දිට්ඨිය, මනා දැක්ම නැත්තම් ප්‍රඥාව කියන කාරණය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රඥාව ලබා ගන්න ක්‍රම හතරක් ගැන. පඤ්ඤාවෝඩි සූත්‍රයේ පැහැදිලි කරනවා ප්‍රඥාව දිනු කරන්න හේතු වෙන කරුණු හතරක් ගැන. මොනවද ඒ කාරණා හතර? අපි මුලින්ම සඳහන් කර කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. මෙන්න මේ කරුණු හතර තමයි ප්‍රඥාව ලබන හේතු වෙන මූලික කරුණෝ කියලා. මෙන්න මේ කරුණෝස්සේ අපට විශේෂයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් දහමහන්ට ලැබීමෙන්, ශ්‍රුතමය ඥානෙ ලැබීමේ ප්‍රතිඵල විදියට අපට ලැබෙන මූලික අවබෝධය තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කර්මය පිළිබඳව. අපේ මෑණි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ඒක මිච්ඡාදිට්ඨිය පැටටත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අත්ති දෙන්නං, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්න ආදී වශයෙන් දැක්වෙන දුන් දෙහි විපාක ඇත, යාගෙහි විපාක ඇත, හෝමෙහි විපාක ඇත, කල්යාණ මිත්‍රයන් ධර්මයේ හැසිරෙන සමන බ්‍රාහ්මණයන් ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මවට සැලකීමේ විපාක ඇත, පියාට සැලකීමේ විපාක ඇත. මෙන්න මේ වගේ කරුණු පිළිබඳව තියෙන විශ්වාසයට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. මේක නැතිකම නත්ති දින්නම්, නත්ති ඉට්ටම්, නත්ති හුතම්, නත්ති සුකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ, මෙන්න මේ වගේ දුන් දෙහි විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, ඒ වගේම කරන කර්මයන් විපාක නැත, මවට සැලකීමේ විපාකයක් නැත, පියාට සැලකීමේ විපාකයක් නැහැ, මෙලවක් නැත, පරලොවක් නැත, මාර්ගයට පිළිපන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත. මෙන්න මේ වගේ මේ කරුණු 10ම ප්‍රතික්ෂේප කරන ලක්ෂණයට කියනවා දසවස්තුක මිච්ඡා දිට්ඨිය කියලා. එතකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා දසවස්තුක සම්මා දිට්ඨියට පැමිණීම තමයි කම්මසකතා සම්මා දිට්ඨියේහි මූලික ලක්ෂණ විදියට සඳහන් වන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂණ ලැබිච්ච ගමම පින්නතුනි අපට ලැබෙන ප්‍රධාන ජීවිත අවබෝධය තමයි අපි දන්නවා මෙහිදී කර්මය අපේ ජීවිතයට ප්‍රධානතම බලපෑමක් කරන බව. මේත් එක ලැබෙන අවබෝධය සඳහන් කරනවා කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණන්වා පාපකන්වා තස්ස දායාදෝ භවිස්සාමිති කියපු විදියට කර්මයේ ස්වකීය කොට ඇති කෙනෙක්, කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, කර්මයේ ඥාති කොට ඇති පිරිසක් යම් කර්මයක් කරනවා නම් අන්න ඒක තමන්ගේ උරුමය කියන මෙන්න මේ කාරණිය මේ පුද්ගලයාට තේරෙනවා. තේරීමත් එක්කම මොකද මෙයා දන්නවා හිත අපිරිසිදුව කයින් වචනයෙන් සිතෙන් අයහපත් දේවල් කරෝතින් තමන්ට දුක් වෙන්න වෙනවා, තමන්ට දුක් විපාක ලැබෙනවා. එහෙනම් හැකිතාක් දුරට හිත පිරිසිදුව තියාගෙන කයින් වචනයෙන් සිතින් හොඳ දේවල් කරන්න ඕන කියන බලවත් විශ්වාසයක්, උනන්දුවක්, ඕනකමක් මේ පුද්ගලයාගේ ජීවිතය තුළ ඇති වෙනවා. පින්නතුනි මේක තමයි මේ සම්මා දිට්ඨියෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් දහමින් ලැබුණු මූලික අවබෝධය. ඒ අවබෝධය සමගම හැකිතාක් දුරට සබ්බපාපසකරණං කියපු විදියට ඔහු අකුසල් දහම් වලින් මිදෙනවා, කුසල සුප සම්දා කියපු විදියට කුසල් දහම් වලින් යදෙනවා. පින්නතුනි මෙන්න මේත් එක්ක ඔහු ටිකෙන් ටික කුසල කර්ම කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම ඔහුට කර්මය ගැන අවබෝධයත් එමත් එක්කම ඔහු දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ජීවිතයේ හැකිතාක් දුරට සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒ අතර පින්නතුනි ඔහු තමන් ගැන වගේම මුළු ලෝකය ගැනත් ඔහු බලනවා. කර්මය ගැන විශ්වාසය ලැබීමත් එක්ක ඔහු දන්නව මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනෙක්ම මීට කලින් ආත්ම භාවවල තමන්ගේම ඥාති මිත්‍රාදීන් වෙල හිටියයි කියන එක දන්නවා. ඒ විතරක් නෙවෙයි මේ අවබෝධය සමගම ඔහුගේ ජීවිතවල සුචරිතයේ පැත්තට විශාල පරිවර්තනයක් වෙනවා. මේ පරිවර්තනයත් එක්ක සුවිශේෂී ගුණයක් ඔහු තුළ වැඩෙනවා. ඒ මොකද්ද? දැන් බුදුරජාණන් වහන්සේ මේ කුසල රාස සූත්‍රයේ දේශනා කරනවා සම්පූර්ණ කේවලාහි ඒසා භික්ඛවේ අකුසල රාසි යදිදම් නීවරණා පංච නීවරණා කියලා දේශනා කරනවා. සම්පූර්ණ අකුසල දහම පංච නීවරණ කිව්ව වගේ, ඒ වගේම සම්පූර්ණ කුසලයේ සතර සතිපට්ඨාන කිව්වා වගේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කේවලා හේසා භික්ඛවේ සප්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. යම්තාක් ලෝකේ හොඳ ගුණධම් කියලා දේවල් තියෙනවා නම් අන්නේ සියල්ලගේම පදනම කළගුණ සැලකීම කියන කාරණය. පින්නතුනි දහමට එළඹෙන කෙනාගේ ළඟ මෙන්න මේ ගුණය සුවිශාල ලෙස වර්ධනය වෙනවා. ඔහු කළගුණ සැලකන, කළගුණ දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට කළගුණ සැලකීම වශයෙන් ප්‍රතිඋපකාර කරන්න බැරි වුණත් ඔහු කළගුණ දන්න කෙනෙක් බවට පත් වෙනවා. මේක සුවිශේෂී ගුණාංගයක් විදිහට බුදුදහම තුල දැක් වෙනවා. පින්නතුනි බලන්න අපි ජීවිතේ යම්තාක් කරන හොඳ දේවල් තියෙනවා නම් ඊටාම සරල දේ තමන්ගේ නිවස පිරිසුදු කිරීමේ ඉඳන් ඔබ රැකියාව කරන ස්ථානයේ රැකියාව කිරීම දක්වා මේ අතර පරාසය තුල සිදුවන යහපත් දේවල් හැම දෙයකම මූලික පදනම තමයි කළගුණ සැලකීම කියන කාරණය. අපි ආමට තාත්තට සැලකීම මේ ලෝකයේ ඉහළම කළගුණ සැලකීමක්. ඊටත් වඩා ඉහළ ගිහිපු තවත් කළගුණ සැලකීමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට ප්‍රතිපකාර දැක්වීම, කෘතවේදීත්වය. ඇයි අපට මේ ලෝකයේ ජීවිත දාණය දෙන්න අපේ අම තාත දෙන මූලික වුණා. නමුත් පින්නතුණිය අපට පිටුනේ අපි මෞකසයේ පිළිසඳ ගත්තට පස්සේ. මෞකසයේ පිළිසඳ ගන්නත් කලින් අපට ලෝක යම්කිසි කෙනෙක් පිට වෙලා තියෙනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ, ඒ තමයි මහා සංඝරත්නය. පින්නතුණි මේ කලුණ සැලකීමේ ඉහළම ස්ථානයක් සනිටුහන කරනවා. ඒ පුද්ගලයා ස්වාමින් වහන්සේලාට සලකන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට සලකන්නේ ගෞරව දක්වන්නේ කොහොමද කියන කාරණේ මත මෙන්න මේත් එක්ක මේ තැනැත්තා කළගුණ සැලකීම පාදක කරගෙන ඔහු ආම වශයෙන් බත් පිඟාන තමන්ගේ අතට ලැබෙනකොට වුණත් එක මොහොතක් හරි ඔහු කෘතවේදීත්වය දක්වනවා. මේ බත් පිඟාන මෙතෙන්ට එන්නට උදව් උපකාර කරපු අයට යහපතක් වේවා කියන, සුවපත් වේවා කියන පැතුම ඔහුගේ හදවත තුල තියෙනවා. මෙතනින් ආරම්භ වන මේ ආධ්‍යාත්මික ගමන් මග ඔහුට හැකි පමණින් ටිකෙන් ටික දන් දීලා දානෙන් ආරම්භ කරන මේ ගමන් මග සිල්වන්ත භාවයට පත් වෙලා සීලෙන් පෝෂණය කරගෙන එතනින් නොනවති ඒ තැනැත්තා ටිකෙන් ටික භාවනාවට ඔහු ජීවිතය හසුරුවා ගන්නවා. පින්නතුනි මෙන්න මෙතෙන්දී අපේ එක මහත්මයෙක් අහපු ප්‍රශ්නයට සම්බන්ධ කරගෙන අන්ධකාර සූත්‍රය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇහුවා සංඛාර ගැන. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර ගැන. ඉතින් ඒ කරුණත් අප මෙතෙන්දී සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී පින්නතුනි අවිජ්ජාපච්චය සංඛාරා කියලා කාරණයක් බුදුදහමේ විස්තර කරනවා. දැන් මේ අපි ඉන්නේ කම්මසකතා සම්මාදිට්ඨිය. නැත්තම් ලෞකික සම්මාදිට්ඨිය. මේක සම්මුති සම්මාදිට්ඨිය කියලා, සම්මුති සත්‍ය කියලා අපිට කියන්න පුළුවන්. මේ සත්‍ය නෙවෙයි පරම සත්‍ය කියලා බුදුදහමේ කියන්නේ. නමුත් පරම සත්‍යයට යන්නට මේක මූලික පදනමක් වෙනවා. අපේ නායක හඳුරත් ඒකයි පැහැදිලි කරේ. අර උතුම්ම සත්‍යයට, පරමාර්ථ සත්‍යයට යන කලින් මේ සම්මුති සත්‍ය තුල ඉන්නට ඕන. සම්මුති සත්‍යයක් නොමැතිව පරමාර්ථ සත්‍යයට යන්න බෑ කියන කාරණය. අන්නේ කරුණ පැහැදිලි වෙනවා. මේ මුලින්ම කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා අප දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන අවස්ථාව. මේ පුණ්‍ය ක්‍රියා කරන අවස්ථාවේදී අපට කර්මයේ පිළිබඳව යම්කිසි හැඟීමක් තියෙනවා. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං කියලා ධර්මයේ සඳහන් කරපු විදිහට අපි යම් දෙයක්ද වපුරන්නේ, වපුරන දෙයට අනුරූපව Tamanට ඵල බීජයන් ලැබෙනවා කියන, ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ. අපි හිත අපිරිසිදුවනම් යමක් කරන්නේ අපට ලැබෙන ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල, විපාක අයහපත් දේ. අපි හිත පිරිසිදුවනම් යමක් කරන්නේ එතෙන්දී ලැබෙන ප්‍රතිඵලය යහපත්. පින්නතුනි මේ පදනමේ ඉඳගෙන අපි ලෝකයේ වෙනුවෙන් පරිත්‍යාගයන් කරනවා. ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන් බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකයට මම ප්‍රාණඝාතය කරන්න හොඳ නැහැ. ඒ ලෝකයේ තුල ඉන්න අයගේ දේවල් මම හොරකම් කරන්න හොඳ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්න හොඳ නැහැ. ඒ ලෝකයේ නැට මම බොරු කියන්න හොඳ නැහැ. ඒ ලෝකයේ තුල තියෙන පානයන් පාවිච්චි කළා මාව මත් වෙන්න හොඳ නැහැ. ප්‍රමාදයට පත් වෙන්න හොඳ නැහැ. මෙන්න මේ වගේ සික්ෂණයට පත් වෙලා අපට සිල්වත් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෝක සම්මුති සත්‍ය තුල ඉඳගෙන අපට සමත භාවනා වඩන්නටත් පුළුවන්. ලෝක සත්‍යයන් අරමුණු කරගෙන සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා අපට ප්‍රාර්ථනා කළා. මෛත්‍රිය දිනු කරලා සිත සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටම කරා වුණත් අපේ හිත දියුණු කරගන්නට පුළුවන්. නමුත් මේ සියල්ලක්ම සිදුවන්නේ පුඤ්ඤාවිසංකාර කරත් නැත්නම් ආනෙන්ජාවිසංකාර කරත් මේ දෙකම වන්නේ අවිද්‍යාපච්චා සංඛාරා. අවිද්‍යාව පාදක කරගෙන මේක සිද්ධ වෙන්නේ. මොකක්ද අවිද්‍යාව පාදක කියලා කියන්නේ? අවිද්‍යාව පාදක කියන්නේ පින්නතුනි අපි ඇහැට රූපයක් දකිනකොට අපි හිතන්නේ බාහිර ලෝකයේ මේ මොහොතේ තියෙන රූපයයි මට පේන්නේ කියලා. එහෙමත් නැත්නම් මා මේ දකින රූපය කලින් තිබ්බා, කලින් තිබුණු රූපය මම දැක්කා, මම දැක්කට පස්සෙත් මේ රූපේ ඉතුරු වෙනවා කියන කාරණය. මේක සමුති සත්‍ය අනුව හරි පින්නතුනි. නමුත් පරමාර්ථ සත්‍ය අනුව ගත්තට පස්සේ මේක මීට වෙනස් අර්ථයක් තියෙනවා. පින්නතුනි ලෞකික සත්‍ය තුල ඉඳගෙන සම්මුති සත්‍ය තුල ඉඳගෙන අපට මේ මට්ටමෙන් හික්මිලා අපට දන් දෙන්න පුළුවන්. අපට සිල්වන්ත වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි චිත්ත සමතය ඇති කරගන්න පුළුවන්. ලෞකික ධ්‍යාන ලබා ගන්න පුළුවන්. රූපාචර ධ්‍යාන ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආනෙන්ජාපි සංඛාර විදිහට සඳහන් කරනවා ආකාස අනංචායතනය, විඥාන අනංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය කියන අරූපාවචර ධ්‍යාන මට්ටම දක්වාත් අපි හිත දිනු කරන්න පුළුවන්. නමුත් මෙහෙම දිනු වුණත් අපි ළඟ අවිද්‍යාවක් තියෙනවා. මොකක්ද අවිද්‍යාව? ඒ තමයි බාහිර රූපයක් තියෙනවා කියන කාරණය. බාහිර රූපයක් නැති වුණත් ඒ රූපය ගැන හිතන පුද්ගලයා අභ්‍යන්තර නිත්‍ය ආත්ම වූ පුද්ගලෙක් ඉන්නවා කියන කාරණය. මෙන්න මේ පදනම ඉඳගෙන තමයි අපි දානයක් දුන්නත් දෙන්නේ, සීලයක් රැක්කත් රකින්නේ, ඒ වගේම චිත්ත සමතයක් වැඩුවත් අපි වඩන්නේ, කසිනයක් වැඩුවත් ඒ බාහිර රූපය ඇතැයි කියලා පදනමෙන් තමයි අපි එක ගන්නෙ. ඒ විතරක් නෙවෙයි ආකාසං අනන්තං කියලා අනන්ත වූ ආකාශය මෙනෙහි කළා අපේ සිත වඩන්නේත් මේ බාහිර ලෝකයක් ඇතැයි කියන පදනමෙන්. ඒ වගේම විඥානං අනන්තං කියලා විඥානං චෛතන්‍ය වැඩුවත් විඥානයක් ඇතැයි කියන පදනමෙන් තමයි අපි මේකත් ගන්නෙ. ඒ වගේම නත්ති කිංචේ කියලා ආකින්චයන්තනේ වැදුවල් කිසිවක් නැහැ කියලා අපි ගන්නෙ ඇති ලෝකයක නැති දෙයක් තමයි අපි ගන්නෙ. ලෝකයක් තිබුණේක නැති වෙනවා කියන පදනමෙන් අපි ගන්නෙ. එහෙම නැත්නම් ඒ නැති වූ ලෝකය මෙනෙහි කරන අභ්‍යන්තරේ නিত্য වූ ආත්මයක් තියෙනවා කියලා අභ්‍යන්තරේ පැත්තට නැඹුරු වෙලයි මේ සංකල්පය අපි දිනු කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඇත්තේ නැත, නැත්තේ නැත කියලා නේව සංඥා නා සංඥාතනී කියන ධානය වැඩුවත් ඒත් වඩන්නේ අපි මේ සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි වලින් කිසියම් දෘෂ්ටියකට අපි අහුවෙලා. පින්නතුනි මෙන්න මේ නිසා සඳහන් වෙනවා අපි පුඤ්ඤාවි සංඛාරයක් රැස් කරත්, ඒ වගේම ආනෙන්ජාවි සංඛාරයක් රැස් කරත් සමාධිත්‍ය තුල ඉඳගෙන, එහෙම නැත්නම් මිච්ඡාදිත්‍ය ඉඳගෙන අපුඤ්ඤාවි සංඛාරයක් රැස් කළත් මේ සියල්ලක්ම අපි කරන්නේ සංසාර චක්‍රය තුල ඉඳගෙන. ඒ සංසාර චක්‍රය තුල ඉඳගෙන යහපත් කුසල ධර්ම නැත්නම් ලෞකික කුසල් පුණ්‍ය කර්ම අපි සසරදී කළා. ඒක වැරදි කියලා බුදුදහමේ කියන්නේ නැහැ. ඒ කුසල කර්මයන්ගේ, ඒ ලෞකික කුසලෙහි පුණ්‍ය කර්මයන්ගේ විපාක විදිහට තමයි, ආනිසංස විදිහට තමයි අද අපට මේ සුගතියක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා බුදුදහමෙන් එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුදහමෙන් නිතර උනන්දු කරනවා මා පුඤ්ඤස්සබහයි, පිනට බය වෙන්න එපා, නැවත නැවතත් පින් දහම් කරන්න කියලා බුදුදහමෙන් අවධාරණය කරනවා. ඇයි බුදුදහමෙන් අවධාරණය කරන්නේ? මේ අවධාරණය කරන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි පින්නතුනි අප ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම අපට මාර්ගඵල ලබන්නටවත්, නිර්වාණ අවබෝධය ලබන්නටවත් හැම දිනාටම මේක වගේ පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා ලෝකයේ මිනිස්යන්ට තියෙන ප්‍රධානතම ජීවිත අභියෝගය මොකද්ද කියලා. අප ඉදිරිපිට තියෙන ප්‍රධානතම අභියෝගය මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. පින්නතුනි මම ප්‍රශ්නයක් අහනවා. මෙලව ඉපදිච්ච මිනිසෙකුට තියෙන ජීවිතයේ ලොකුම අභියෝගය, ලොකුම චැලෙන්ජ් එක මොකද්ද කියලා? කොහොමද පින්නතුනි? සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් රැකියාවක් නැතිවීම, නැත්නම් ලෙඩ දුක් වලට පත්වීම, මේ වගේ දේවල් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේටත් වඩා අභියෝග කීපයක් විස්තර කළා. ඒ අතරින් මහලු භාවයට පත්වීම කියන එක ජීවිත අභියෝගයක් විදිහට දේශනා කළා. ඒකටත් එහා ගිහිලා බුදුරජාණන් වහන්සේ මරණයට පත්වීම ජීවිත අභියෝගයක් විදිහට සැලකුවා. නමුත් මේ දෙකටත් වඩා බුදුදහමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ උන්වහන්සේ දැකපු ප්‍රධානතම සත්‍යයන තියෙන ජීවිත අභියෝග විදිහට දැක්කේ මේ සුගතියට පත්වලා එන සත්‍යයන් මිය ගිහිල්ලා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. පින්වතුනි මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතවල තියෙන ප්‍රධානතම අභියෝගය. අපි අවුරුදු 100ක් ඉතාම සස්ත්‍රීකව ඉතාම සුගෝභෝගී ජීවිතයක් ගත කළත් මරණයෙන් පස්සේ දුගතිගාමී වුණොතින් පින්වතුනි ඒක අවුරුදු 100 ගණන් වලින් නෙවෙයි අතැඹෙට කල්ප ගණන් වලින් තීරණය කරන සාධකයක් වෙනවා. මෙන්න මෙතනින් අපිව වළක්වා ගන්නයි පින්වතුනි බුදුහාමරෝ නිතරම මේ පුණ්‍ය ධර්ම වලට යොමු වෙන කියලා කිව්වේ. එතකොට පින්වතුනි අපි බලන්න වටිනවා අපි මෙන්න මේ අභියෝගය අපි මේ වෙලාවේ ජයගෙනද තියෙන්නේ කියලා. බුදුදහමේ හැටියට ඒකට නිත්‍ය මාර්ගයේ විදිහට දක්වන්නේ ස්ථාවරම පියවර විදිහට දක්වන්නේ සෝවන් වීම. නමුත් සෝවන් වීමෙන් මෙහා අපට කොයිතරම් දුරට අපි මෙතෙන්ට සුදුසුකම් ලබා තියෙනවාද කියලා අපි බලන්න ඕන. අපි ජීවිතේහි ඊටම සුවදායි විදිහට මරණයට පත් වේද කියලා අපිට කියන්න බෑ. ඇතැම් විට මේ දවස්වල තියෙන ලෙඩ රෝග දිහා බලනකොට රෝහල් ගත වෙලා ඊටම තනියම ඉන්න අවස්ථාවකදී කිසිම ඥාති මිත්‍රාදියෙක් බලන්නට නැති අවස්ථාවකදී අපි මරණයට පත් වෙන්න පුළුවන්. ඇතැම් විට රියානතුරකදී අපි මියන්න පුළුවන්. ඇතැම් විට සතුරුකුගේ ප්‍රහාරයකින් අපි මියන්න පුළුවන්. ඇතැම් විට අපේම දෝ දරුවන් දෙන කෑම ටිකක් වතුර ටිකක් හිර වෙලා අපි මියන්න පුළුවන්. පින්නතුනි මෙන්න මෙවැනි අවස්ථාවක් අපි මිය ගියත් අපි දුගතිගාමී වෙන්නේ නැහැ කියන පදනමක් විශ්වාසයක් අපතුල කොයිතරම් තියේද කියලා පින්නතුනි බලන්න. අපි අද මේ සුගතියක් ලබා තිබුණට පින්නතුනි නැවත අපි උපදිනකොට මේ වගේම සුගතියකට එන්නට අපට සුසු කණ්ඩික තියෙනවාද කියලා අපි බලන්න ඕනේ පින්නතුනි. මේක පින්නතුනි සරලව ඇති වෙන දෙයක් නෙවෙයි. හිතන්නේ මේක ඊටාම පහසු දෙයක් කියලා. මේක පහසු දෙයක් නෙවෙයි පින්නතුනි. මේ තෙන්ට අපි කොයිතරම් සෝදානන්ද කියලා බලන්නට තියෙන එක ලක්ෂණයක් තමයි දවසට අපට වැඩිපුර වාර ගාණක් මතක් වෙන දේවල් සිහිපත් කළ බලන්න. දවසට අපට වැඩිපුරම මතක් වෙන ලෙඩවේ කියන බියද තියෙන්නේ නැත්තම් දරුව ගැනද, දේපල ගැනද, තමන්ගේ ශරීරය ගැනද? මෙන්න මේ වගේ කරුණු ගැන බැලීමෙන් අපට හිතා ගන්න පුළුවන් අපේ හිත කොයි මට්ටමකද තියෙන්නේ කියලා. මොකද අන්නේ කරුණ තමයි අපට ජීවිතයේ අවසාන මොහොතේ සිහිපත් වෙන්නේ. මෙන්න මේ මතක් වෙන දේවල් වලින් පින්නතුනි අපට වැඩිපුර සිහිපත් වෙන්නේ අපි කරපු කුසල කර්මයක් නම් අම්මට තාත්තට සලකපු ආකාරයක්, දන් දීපු ආකාරයක්, අසරණයන්ට පිහිට වෙච්ච ආකාරයක්, ඒ වගේම බුද්ධ පූජා ආදී පවත්වපු පින්කම් ගැන, සංඝ සතු දානමේ පින්කම්, මෙන්න මේ දේවල් අපට කොයිතරම් දවසට මතක් වෙනවද කියලා බලන්න. ඊටත් එහා ගිහිල්ලා පින්නොත්නේ කල්පනා කරලා බලන්න තමන්ට වැඩිපුර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දවසට කොච්චර වෙලාවක් මතක් වෙනවද කියලා. පින්නතුනි මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් අතරින් උපදින් බෞද්ධයන් සහ බුදුදහම වැළඳගෙන මේ මොහොතේ බුදුදහම වැළඳගත්තුවා හැටියට යම්කිසි කෙනෙකුට තියෙන ලොකුම වාසිය තමයි සුගතිගාමී වෙන්නට. ඒ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම. ඔබ දන්නවා මට්ට කුණ්ඩලී පිළිබඳව. ඔබ දන්නවා චත්තමානවක ගැන. මේ අය ලොකුවට පින්කම් කරපු අය නෙවෙයි. අන්තිම මොහොතේහි බුදුහාඳුර ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තු පමණින් ඔවුන්ට සුගතිගාමී වෙන්න පුළුවන් වුණා. සමහර සත්‍යයන් ගැන ඔබහල ඇති ධර්ම සත්‍යයන් අහුන්කන් දීලා එමිහිරි හඬට හේතු යොමු කළා. ඇතැම් තිරසංගත සත්‍යයන් දිවි ලෝකවල ඉපදිච්ච කතාව ඔබහල ඇති. සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා හිත පහදවාගෙන සුගතිගාමී වෙච්ච ආකාරය දැකලා ඇති. ඒ නිසා පින්නතුනි බෞද්ධයෙකුට සුගතිගාමී වෙන ලොකු වාසියක් තියෙනවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගියා සිහිපත් කළා. ශනිකව තමන්ට හිතට නංවා ගන්න පුළුවන් නම් ඒක සුගතිගාමී වෙන තියෙන ප්‍රධානතම මාර්ගයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ඊට වඩා අනිත් අයට පින්නතුනි බෞද්ධයන් නොවන අයට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ කොහොමද? එයා තමන්ගේ දෑතින් අමතර සාතර සලකලා තියෙනවා නම්, ඒ වගේම සිල්වන්ත ජීවිත ගත කරලා තියෙනවා නම්, ඒ වගේම මෛත්‍රියෙන් ලෝකෙ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා නම් එයට සුගතිගාමීන්ට මේක හේතුවක් වෙනවා. පින්නතුනි මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමට අමතරව අපට වඩාත්ම සුගතිගාමි වෙන්නට තියෙන ප්‍රධානතම කාරණයක් විදිහට ධර්මයේ සඳහන් වන්නේ භාවනාව පිණිසයි. අපේ හිත වැඩි වාර ගානක් කුසලය කරා යොමු කරගෙන සිටීම. වරක් බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයාට දේශනා කරනවා අනුස්සති 6ක් පිළිබඳව. නිතර සිහිපත් කළ යුතු කාරණා 6ක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ තමයි බුද්ධ අනුස්සතිය, බුදුරජාණන් වහන්සේ අනුවගිය සිහිය, යලි යලිත් මෙනෙහි කිරීම, අනුස්සතියක් වශයෙන් වැඩීම, බුද්ධ අනුස්සති භාවනාව. ඊළඟට ධම්ම අනුස්සතිය, ධර්ම අනුව මෙනෙහි කිරීම. සංඝ අනුස්සතිය, සංඝ රත්නයේ ගුණ සිහිපත් කිරීම. ඊළඟට ඡාග අනුස්සතිය. පින්වතුනි මේක හොඳට කල්පනාවෙන් අහන්න. ඔබ ජීවිතේ හුඟක් වෙලාට දන් පූජා කරනවා. හැබැයි ඔබ දාණයෙන් විතරක් නවතිනවා. ඒ දාණය දෙන අවස්ථාවේදී ඔබට සිල්වත් එක කරන්න පුළුවන්. එතකොට සීලය සම්පූර්ණ වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ දාන සීල දෙකම භාවනා බවට පත් කරගන්න පුළුවන්. ඒ කොහොමද? ඔබ ජීවිතයේ දීපු දාන ගැන නිතර නිතර සිහිපත් කරන්න. ඉඩක් ලැබිච්ච වෙලාවේදී විවේකී ඉන්නකොට ඔබේ දෑතින් දීපු දානය, අම්මට තාත්තට සලකපු ආකාරය, අසරණයන්ට පිහිට වෙච්ච ආකාරය, ලෙඩ වෙච්චට උපස්ථාන කරපු විදිය, බුද්ධ පූජා පවත්වපු ආකාරය, සංඝ සතු දානමය පින්කම් කරපු ආකාරය, ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේට වන්දනා කරපුව, පින්නොතුනි මෙන්න මේ ආකාරයෙන් සිදු කරපු දානයන් ඔබ මෙනෙහි කරනවා නම් ඒක හුදෙක් දානයක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාවක් වෙනවා. පින්නොතුනි මේ කාරණේ පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න. මේක තමන්ගේ හිතේ අකණ්ඩව කුසල චේතනා දිනු කරගන්න හේතු වෙන භාවනා කමඨහනක් වෙනවා. මේකට කියනවා ඡාගානුසති කියලා. එදා මහානාම සාක්‍යයට භාගතුන් වහන්සේ බුදුදම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සිහි කිරීම අනුස්සති විදියට දේශනා කළා. ඊළඟට දේශනා කළේ මෙන්න මේ දන් දීම පිළිබඳව වූ සිතවිල්ල අනුස්සතිය වඩන කියලා. ඡාගානුස්සතිය. ඊළඟට උන්වහන්සේ දේශනා කරන සීල අනුස්සතිය. ඔබ දැන් රකින්න පංච සීලය. ප්‍රාණඝාත ආදී අකුසල වලින් මම වැළකීලා ඉන්න කෙනෙක් නේද කියලා. පංච සීලය කඩ වුණත් ඇතැම් විට පිනොතුනි තමන් රකින්න එක සිල් පදයක් හරි දවසට අදිෂ්ඨාන කරන්න. මා මේ සිල් පදය අද දින හොඳටම ආරක්ෂා කළා. පහම රකින්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. අට සිල් සමාදන් වෙච්ච දවසට ඊටත් වඩා තමන්ට සතුට වෙන්න පුළුවන්. ආර්යයන් වහන්සේලා රකින්න සීලය මම අද ආරක්ෂා කරා කියලා. දස සීලය රකින්න පුළුවන් නම්, ඒ රකින්න සීලය මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒක පිනොතුනි සීලානුසති භානාවක් වෙනවා. මේකත් අනුස්සති භානාවක් විදිහට දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා දේවසානුස්සතිය කියලා. දෙවියන් පිළිබඳව සිහිපත් කිරීම. මනුස්ස ලෝකයේ හොඳ කුසල දහම් කරලා ඔබ දන්නවා මග මානවක කතා ආදී තැන්වල විස්තර වෙන, නැත්නම් සත්වතපද සූත්‍ර ආදී තැන්වල දේශනා කරන, මාතා පෙත්ති බරංජන්තුන්, මව්පියන් සැලකීම, කුලේ ජෙට්ටා පචායනම්, කුල දෙටුවන් පිදීම, සන්නන් සකිල සම්බාසං, ප්‍රිය වචන කතා කිරීම, පියසුනේය පහයනම්, පිසුණු බස් නැත්නම් කේලාම් වලින් වැළකීම, මච්චේර විනේ යුත්තං, මසුරු මාල දුරු කිරීම, සත්‍යං සත්‍යවාදී බව, කෝදාබිබුං ක්‍රෝධය දුරු කිරීම නැත්නම් මෛත්‍රී වැඩීම. මෙන්න මේ කරුණු මනුස්ස ලෝකයේදී භාවිත කළා දෙවියන්ගේ ප්‍රසාදයට ලක්වන, දෙවියන් හා එක්වන, දිවි ලෝකයට යන හේතු වන මෙවැනි කර්මයන් කරලා දිවි ලෝක ගත වෙච්ච සත්‍යංගේ ජීවිත ගැන මෙනෙහි කිරීම දේවතානුසිද්ධ බහන විදියට ධර්මයේ සඳහන් වෙනවා. පින්තුනි මේ අනුස්සති ටික වඩන්න. මොනවද? බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඊළඟට ඡාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය. ඔබ වඩාත්ම කැමති අනුස්සතියක් තෝරගෙන වඩන්න පින්තුනි. ඇතැමිට ඔක්කොම වඩන්න බැරි වෙන්න පුළුවන්. ඔබ මුලදී කිහිපයක් පුහුණු කළා වඩාත්ම කැමති එක වැඩිපුර වාරයක් මෙනෙහි කරන්න. අරහං ආදී එක බුදු ගුණයක් හරි අකණ්ඩව කාලයක් සිද්ධ කරනකොට ඒක ලොකු ශක්තියක් බවටපත් වෙනවා, චිත්ත සමාධිය බවටපත් වෙනවා. පින්නතුනි මේ අනුශාසනා කරපු මහානාම සාක්‍ය කුමාරයා මොරක් බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? ඔහු අහනවා ස්වාමීනි, අපි රාජ්‍ය සේවයේදී ඉන්න අය නොයෙක් විදිහේ ඉතාම සංකීර්ණ වූ රාජකාරී කටයුතු වල අපි යෙදෙලා ඉන්නවා. එහෙම යෙදෙලින් අපි ඇතැම් අවස්ථාවලදී මේ කරන කටයුතු වලදී සංකීර්ණ කටයුතු කරද්දී අපි මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම මරණයට පත් වෙන අවස්ථාවකදී අපි මිය ගියොත් මගේ පරලෝගතිය කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔබටත් ජීවිතේ මේ වෙන ප්‍රශ්න ඇති වෙනවා. අපි ඇතැම් විට රියානතරකදී මිය යන්න පුළුවන්. ඇතැම් විට අපි වෙනත් රෝගාබාධකින් මිය යන්න පුළුවන්. ඇතැම් විට එක්තැන් වෙලා අවුරුදු ගාණක් ඉඳලා සිහි විකල් වෙන තත්ත්වයකින් මිය යන්න පුළුවන්. මේ වගේ අනතුරුදායක තත්ත්වයකින් අපි මේ ජීවිතයෙන් සමගත්වෙමින් අපේ පරලෝ ජීවිතය කොයි වගේ දෙයක් වේද කියන එක ගැන අපට සැකයක් තියෙනවා. පින්නතුනි, මෙන්න මේ සැකය දුරු කරගන්න මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එදා මහානාම සාකිට දේශනා කරන ඔබ දැඩිසේ කුසල් වැඩපු කෙනෙක්. ඔබ මෙවැනි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් හරියට ගඟක් දෙසට නැමිච්ච ගහක්. ගඟක් තියෙනවා, ගඟට සමීපයේ ගහක් තියෙනවා. ඒ ගහ ගඟ පැත්තට නැමිලා තියෙන්නේ. ගඟ පැත්තට නැමිච්ච ගහ කොයි පැත්තෙන් කැපුවත් ඒ ගහ වැටෙන්නේ ගඟට. අන්නේ වගේ කුසලයට බරව විශේෂයෙන්ම අනුස්සති වඩමින් ජීවිතයට යානාවක් කරගෙන මේ අනුස්සති යම් කිසි කෙනෙක් වඩන්න දක්ෂ වුණොතින් ඒ දැනත්තා කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔහු දුගතිගාමි වෙන්නේ නැහැ කියලා බුදුදහමේ දැක්වෙනවා. පින්නතුනි, මේක තමයි බෞද්ධයෙකුට තියෙන ලොකුම ආරක්ෂණය, ලොකුම ඉන්ෂුරන්ස් එක. පින්නතුනි, මේක සුළුවෙන් සලකන්නට එපා. අපි මේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලබා ගත්තා හැටියට අපි මෙතනින් නික්මෙන කලින් පින්නතුනි මේ සහතික අපට තියෙනට ඕන. මේ සහතික අපි නොලබලානම් තියෙන පින්නතුනි හැකිතා කික්මණින් මේ සඳහා අපි කටයුතු සම්පාදනය කරගන්නට ඕන. ඒ සඳහා මාර්ගය බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළා. ඒ මොකද්ද? මේ කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳගෙන හැකිතාක් දුරට දානමය පින්කම්, ඒ වගේම සීලයේ පිහිටලා විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීමත්, ඒ අතර හැකිතාක් දුරට සමත භාවනාවක තමන්ගේ හිත දියුණු කර ගැනීම. මේ සමත භාවනා අතරුණුත් පින්නතුනි බුදුදහමේ සුවිශේෂී භාවනාවක් පිළිබඳව පැහැදිලි කරනවා. මොකක්ද ඒ භාවනාව? ඒ තමයි මෛත්‍රී භාවනාව. මේ ලෝකයේ සිදු කරන කර්මයන් අතුරින් සාසවා පුණ්‍ය භාගියා කියපු විදියට උපදි සම්පත් ලබා දෙන පුණ්‍ය කර්ම අතර ලෞකික කුසල අතර ඉහළම කුසලයේ විදියට බුදුදහමෙන් අතිශය සම්භාවනාවට පාත්‍ර කළ තියෙන්නේ මෛත්‍රී භාවනා වැඩීම. සීල සත්ත්ව සුවපත්ත්වවා කියලා හැකිතාක් දුරට පින්නතුනි හිත දියුණු කරන්න. මේ මෛත්‍රී වැඩීම පින්නතුනි තමන්ගේ සමස්ත ජීවිතයටම බලපානවා. අපි කරන සියලුම කටයුතු අපි මේ සම්මාදිට්ඨියෙන් ඇති කරගන්නා වූ මේ මෛත්‍රී සිතුවිල්ල, මෛත්‍රී චේතුමත්‍ය මත ඉඳගෙන කරන්නට අපි හුරු වෙනවා. ලෝකය ගැන අපි බලන විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. අපේ තියෙන ලෝකය ගැන තියෙන අමනාපය නැති වෙනවා විතරක් නෙවෙයි, ලෝකය ගැන බලවත් කරුණාවක් ඇති වෙනවා. ලෝකය ගැන මුදිතා ගුණ ඇති වෙනවා, උපේක්ෂාව ඇති වෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණ වලටම පාදක වෙන්නේ පින්නතුනි මෛත්‍රී වැඩීම. ඒ මෛත්‍රී වැඩීමේහි ලක්ෂණ සහ මෛත්‍රී වැඩිය යුතු ආකාරය ගැන තමයි අප නිතර සජ්ජහනා කරන කරණිමෙත සූත්‍රයේ පැහැදිලි කරන්නේ. ඒ අතර පින්නතුනි මේ මෛත්‍රී අපට හොඳට වඩන්න පුළුවන් නම්, ඒ වගේම බුද්ධානුස්සතිය ආදී අනුස්සතියක් අපට වඩන්න පුළුවන් නම් අපේ හිතේ තියෙන නීවරණ අකුසල රාශි අපට දුරු කරගන්න පුළුවන්. කාමච්ඡන්දය අඩු කරගන්න පුළුවන්. මෛත්‍රී දියුණු කරන කෙනාගේ ලෝභය, රාගය බොහෝ දුරට අඩු වෙනවා පින්නතුනි. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාදය, අමනාපය දුරු වෙනවා. ඒ වගේම තීන මිද්ද, තමන්ගේ සිත, කය දෙකේ තියෙන දුර්වලතාවය, කම්මැලි ගතිය, නැත්නම් තවත් විදිහක කියනවා නම් චිත්ත චෛතසිකවල තියෙන අලස බව ටිකෙන් ටික දුර වෙනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච, උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය, නිතර හිත අරමුණෙන් අරමුණ විසිරල යන සිත මෛත්‍රී චේතුමිතිය තුළින් තුවටං චිත්තං සමාධියති කියපු විදියට ඉක්මනටම සිත සමාධිමත් කරගන්නත් මේ මෛත්‍රී චේතුමිතිය හේතුවක් වෙනවා. ඒ වගේම කුක්කුච්චය, කුක්කුච්චය කියන්නේ පසුතැවීම. තමන් කළ අකුසල ගැනත්, නොකර කුසල ගැනත් හිතේ තියෙන විපිලිසර භාවය, පසුතැවීම, විපිලිසර භාවය, මෙන්න මෙයක් දුරු වෙනවා පින්නතුනි මේ සමත කමටහනක් අපි වඩනකොට. ඒ විතරක් නෙවෙයි විචිකිච්ඡාව, ලෝකයේ ගැන තියෙන සැකය, මෙලොව පරලොව පිළිබඳව තියෙන සැක ආදී ටිකෙන් ටික දුරු කර ගන්නටත් මෙන්න මේ අකුසල රාශියෙන් අපේ ජීවිතය අඳුර පැත්ත වසාලන, අපේ ජීවිතයේහි සොඳුරු බව වසාලන මෙන්න මේ නීවරණ හිතේ ලස්සන නැති කරන, නිවන වසා දමන, කුසලයේ වසාලන, හිතේ කළු පාට පැත්ත වැඩි කරන කන්න ධර්ම විදියට, කළු ධර්ම විදියට සඳහන් කරපු මේ නීවරණ දුරු කරගන්නටත් පින්නතුනි මෙන්න මේ සමත කමටහන් අපට ඍජුවම හේතු වෙනවා. හුදෙක් දාන සීල කියන පින්කම් දෙක විතරක් නෙවෙයි පින්නතුනි, ඒ දාන සීල කියන ප්‍රධාන පින්කම් දෙක, ප්‍රතිපatti දෙක අපි කරන අතරේදී අපි දවසට වැඩිපුර කාලයක් ටිකෙන් ටික හරි කැප කරන්නට ඕන මෙන්න මේ සමත කමටහනක හිත තබා ගන්නට. දවසට එක විනාඩියක්, දෙකක්, විනාඩි පහක් එක කුසල සිතුවිල්ලක මෛත්‍රිය, බුදුගුණාදී එක කමටහනක අපේ හිත සමාධිමත් කරගන්නට අප දක්ෂුණෝතින් පින්නතුනි. ඒ ලබන මානසික සූය ගැන ධර්මයේ සඳහන් කරන්නේ මේ මුළු ලෝකෙම ලබන සැපයටත් වඩා විතරක් නෙවෙයි, දිවි ලෝක හයේ ලබන සතුටටත් වඩා ඉහළ මානසික සූයක් ලැබෙනවා මේ සමත අරමුණකින් ලබන මානසික ඒකාග්‍රතාවයෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය කියලා. පින්නතුනි ටික ටික උත්සාහ කරන මේක කරන්න අපිට බැරි දෙයක් නෙවෙයි. අපි සසරේදී මේ වගේ ධ්‍යාන වඩපු අය, විශේෂයෙන් ලෝකයක් විනාශ වෙන කාලේ අපි බොහෝ දෙනෙක් මනුස්ස ලෝකයෙන් චුත වෙලා, ඇතැම් විට සතර අපායෙන් යම් යම් ස්ථානවලින් චුත වෙලා අපි ධ්‍යාන මට්ටමේ හිත පිහිටලා බ්‍රහ්ම ලෝකෙ ගිහිපු අය අපි. බ්‍රහ්ම ලෝකෙ නොගිහිපු කෙනෙක් ඉන්නේ නැහැ පින්නතුනි. ඒ තරම් අපි සසර දිග ගමනක් ආපු අය. අපි අතීත ආත්ම භවවල හිත දැහැන් ගත කළා, ඥාන වඩලා බඹලෝ ගිහිපු අය අපි. ඒ නිසා අපිට නැවත කිස්මතු කරගන්න පුළුවන්. අපි ඒකේ අභ්‍යන්තර උනන්දුවක් උද්යෝගයක් ඇති කරගන්නට ඕන. පින්නතුනි මෙන්න මේ සමත කමටහනෙහි මූලික පදනමක් විදිහට බුදුදහමෙන් දක්වන්නේ වර්තමානය තුළ සිත පිහිටුවා ගැනීම. මේකට කියනවා සති නිමිත්ත කියලා. ආනාපාන සතිය දක්වන තැන්වල පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියලා කියනෙත් මේක. මේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන එක විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ දක්වන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණය. නාසය අග හෝ නැත්තම් උඩුතොල් ආශ්‍රිතව, මුහුණ ආශ්‍රිතව කිසියම් තැනක් සනිටුහන කරගෙන හිත පිහිටුවාගෙන සිටීම. මේක සාමාන්‍ය විදිහට කියනවා නම් වර්තමානයේ හිත තබාගෙන සිටීම. මේක තමයි පින්නතුනි භාවනාවේහි මූලික ආරම්භක පියවර වෙන්නේ. අපේ හිත විටින් විට අරමුණු කරා යනවා. ඇතැම් විට අපි ඒ දුවන හිතත් එක්කම කුසල අරමුණු වල රඳවන උත්සාහ කරනවා. ඒ රඳවන අවස්ථාවේදී කුසල අරමුණක තියෙන පුළුවන් ඒක නැතුණු ගම නැවත හිත නිදැල්ල යනවා පින්නතුනි. අන්නේ නිදැල්ල යන සිතේ ක්‍රමානුකූලව සතියට ගන්න මූලික පදනම විදියට බුදුදහම තුල පැහැදිලි කෙරෙන්නේ මේක චප්පානක සූත්‍රයේ දැක්වෙනවා. සත්තු හය දෙනෙක් එකට ගැට ගහලා එක රීටක බඳින්න කියන කාරණය තුල මේ සති නිමිත්ත ගැන අපට හැඟීමක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මහා රාහුල වද සූත්‍රයේ දැක්වෙනවා වරක් රාහුල ස්වාමින් වහන්සේ ගහක් මුල මේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා කියපු විදියට සිහි අභිමුඛ කර ඉන්න අවස්ථාවේ තමයි සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා වැඩම කළා ඒ රාහුල ස්වාමින් වහන්සේට ආනාපාන සතිය වඩන්න කියලා කිව්වේ. නමුත් අපි වර්තමානයේ බොහෝ විට හිතන් ඉන්නේ මේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්තා, නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට මේ සිහිය නාසය ආශ්‍රිතව තියාගන්නේ ආනාපාන සති භාවනා කරන වෙලාවට විතරයි කියලා තමයි අපිට බොහෝ විට හිතෙන්නේ. නමුත් පින්වත්නි සූත්‍ර අභිධර්ම අපිට පැහැදිලි කරන තැන්වල පේන ලක්ෂණයක් තමයි මේ සති නිමිත්ත කියන කාරණය සතිය දිනු කිරීමේ මූලික පියවරක් විතර දැක්වෙනවා. එහෙම වුණොත් පින්වත්නි අපි හුදෙක් නිශ්චිත කමඨහනක යෙදෙන වෙලාව විතරක් නෙවෙයි අපි හැම වෙලාවෙම සිහිය අභිමුඛ කර ඉන්න කෙනේ බවටපත් වෙනවා, හැම වෙලාවෙම සතිපට්ඨාන තුල වාසය කරන කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා අපි ටික වේලාවක් පිනොතුනේ පුහුණු කරමු මේ සති නිමිත්තේ ඉන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන අපේ හිතට එන අරමුණු ගැන අපි සැලකිල්ලෙන් ඉමු. ඔබේ කය කොහොම සැහැල්ලුවෙන් නිශ්චලව තියාගෙන අරමුණෙන් අරමුණට යන හිත නාසය ආශ්‍රිතව හුස්ම ස්පර්ශ වෙන ස්ථානයේ අපි තියාගන්නට උත්සාහ කරමු. ඒ තියාගෙන ඉන්න අවස්ථාවේදී ඔබ හිතට විවිධ අරමුණු එන්න පුළුවන්. ඒව දුරු කරන්න අවශ්‍ය නැහැ වෙන විදිහටම බලන්න. හැබැයි ඔබ දක්ෂ වෙන්න ඔබ බලන්නේ වර්තමානයේ තුල හිත තියාගෙනයි කියන එක දකින්න. හරියට ඔබ ෆ්ලෑෂ් ලයිට් එකකින් නැත්නම් විදුලි පන්දමකින් යම්කිසි තැනකට ફોකස් කළා අරමුණු කළා ඔබ ටෝච් එළිය ගහනකොට විදුලි පන්දමේ ආලෝකය දැල්වනකොට ඔබ කොතෙන්ට විදුලිය දැල්ලුවත් ඔබ ඒ විදුලි පන්දමේ හැන්ඩල් එක ඒක ඔබ අතින් අල්ලගෙන ඉන්නේ. ඔබ ඒ විදුලි පන්දමෙන් දමා ගසන්නේ. අන්න ඒ වගේ පින්නතුනි අපි හුරු කරන්නට ඕන මේ සති නිමෙත කියන කාරණය. වර්තමානයේ තුල නාසයාසිත හිත තියාගෙන ටික වේලාවක් ඉන්න. ඉන්නකොට ඔබට ශරීරයේ වේදනාවක් දැනෙන්න පුළුවන්. වේදනාව දැනෙනකොට ඒක විදිහටම බලන්න. හැබැයි ඔබ බලන්නේ වේදනාව පැත්තට දුවල නෙවෙයි. ඔබ නාසය ළඟ හිත තියාගෙන ඒ දෙස බලන්නේ. ඔබට අතීත දෙයක් මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වෙනකොටත් ඔබ දැන් බලන්න ඒක මතක් වුණාට ඔබ මේ වර්තමාන ඉඳගෙන මතක් කරන්නේ කියලා දකින්න. ඔබට කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙන්න පුළුවන්. වෙනත් කෙනෙක් කතා කරන හඬක් ඇහෙන්න පුළුවන්. ඒ හඬ ඇහුණත් ඔබ දක්ෂ වෙන්න ඔබ මේ හඬ අහන්නේ වර්තමානයේ හිත තියාගෙන කියලා. ඔබට මේකට ඉන්න අතරේදී ඔබට මේ කාලය තුළ ඇතැම් විට නැකිටලා යම් කටයුත්තකට එළියට යන්න වෙන්න පුළුවන්. ඒත් කමන්නේ. ඒත් ඔබ සති නිමිති හිත තියාගෙන ඒ දේ කරන්. ඒක භෞතික වශයෙන් ඔබ බලන්නේ හිතින් මේ අරමුණ දෙස බලන්නේ. හිතින් හිත මේ ස්ථානට ඔබ තියාගන්නවා. තියාගෙන ඔබ අපි විනාඩි දෙකක් වගේ කාලයක් දෙකක් හතරක් අතර කාලයක් මුලින්ම අපි සති නිමිත පුහුණු කරන්න දැන් බලාපොරොත්තු වෙනවා. මේක සමත කමටහනකටත් යන කලින් අපට මූලික වශයෙන් සිහි දිනු කිරීම පිළිබඳව මග සලකුණක් නැත්තම් මූලික පෙරහුරුවක් විදියට මේක අප සිදු කළ යුතුයි. ඒ නිසා පින්නතුනි ඔබ ඉන්න ආසනේ පහසු විදියට ඉඳගෙන ශරීරය සැහැල්ලු කරගෙන දෑත වම් අත උඩින් දකුණු අත තියාගෙන උජුං කායම් පනිදායකයේ විදියට ශරීරය ඍජුව තියාගෙන නාසය ආශ්‍රිතව හිත තියාගනිමු අපි. මේම හිත තියාගන්න අවස්ථාවේදී ඔබට විවිධ අරමුණු හිතට එන්න පුළුවන්. ඒ කුමන අරමුණක් ආවත් ඒ අතීත අරමුණු දැන් ඔබගේම හිතෙන් සිහි කරන අවස්ථාවක් විදිහට දකින්න. ඔබට විවිධ විදිහේ රූප පේන්න පුළුවන් මේ වෙලාවේ කලින් දැකපු අහපු දේවල්. ඒ හැම දෙයක්ම ඔබ බලන නිරීක්ෂකයෙක් විතරයි. හැබැයි ඔබ ඊටාම සිහියෙන් එක කරන්නේ. ඔබට ඒ අතරේ හුස්ම ඉහළට පහළට යනවා දැනෙන්න පුළුවන්. ඒව දැනුණත් ඔබ ඒක සීකරට වරදක් නැහැ. හැබැයි ඔබ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මේ සති නිමිත්තට. හොඳට සති නිමිත්තේ හිත තියාගෙන ඉන්න. තමන්ට කොයි දේ සිහි වුණත් මේ සති නිමිත්ත නැමැති කණුවේ හිත තියාගෙනයි ඔබේ හැමදේම කරන්නේ. ඔබ ඉතාම ශක්තිමත් කණුවක සමීපෙහි ඒ කණුවට බද්ධ වෙලා ඉන්න වගේ, කිසිදු සුළඟකින් ජලපහරකින් ගසාගෙන නොයනසේ ඔබ සිහිය තුළ ස්ථාවරව සිටින අවස්ථාව. මේ සති නිමිත්ත මා ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම ටිකෙන් ටික දියුණු කරගන්නවා. මා විමුක්තිය කරා යන මාවතෙහි නිදහස කරා ගමන් කරන මේ ආධ්‍යාත්මික ගමනෙහි මගේ ආරක්ෂාවට සිටින මිතුරෙක් වගේ මා මේ සතිය දියුණු කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, මේ අප සාකච්ඡා කළේ බුදුදහමෙහි කම්මසකතා සම්මාදිටිය තුළින්ගෙන අපි අපේ හිතේ කුසල් දියුණු කරන ආකාරය අප මේ සාකච්ඡා කළේ. දැන් මෙතැන් පටන් පින්වතුන්ට මේ සති නිමිත්තත් එක්කම ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතා කරන වෙලාවකදී මේක ටිකක් අපට අමාරුයි. නමුත් අනිත් හැම වෙලාවකම වගේ පින්වතුනි, අප සතියෙන් ඉන්න බව පිළිබඳව තියෙන ප්‍රධානතම සලකුණක් තමයි සති නිමිත්ත ඉඳීම. බුදුරජාණන් වහන්සේ චප්පානක කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ සූත්‍රයේ අපේ අස්කන්නාසාදී ආයතන 6 සත්ව 6 දෙනට උපමා කළා. එතකොට අපිට මුලින්ම සඳහන් කරනවා අර සත්තු හය දෙනෙකුට ඕනගේ වලිග ටිකකට ගැට ගන්න කියලා. ඒ කියන්නේ අපි අස්කන්නාසාදී අරමුණු ගැන නිතර සිහිය තියාගෙන ඉන්න කියලා. හැබැයි පින්නතුනේ එහෙම තියාගත්තට විතරක් හරියන්නේ නැහැ. ඒ සත්තු හය දන නැවත ඒක ශක්තිමත් ඍටක ශක්තිමත් කණුවක බඳින්නට ඕන. අන්නේ කණුව වගේ තමයි පින්නතුනේ මේ සති නිමිත්ත කියලා කියන්නේ. තොර සති නිමිත්ත ඉඳගෙන අපි ඇහැන් රූප බලනවා. ඇහැන් රූප බලන අවස්ථාවේදී අපට ඒ රූපේ තේරුම් ගන්න පුළුවන්. හැබැයි තමන් දන්නවා තමන් මෙතන ඉඳන් බලන්නේ කියලා, තමා වර්තමානයේ තුල ඉඳගෙන මේක බලන කෙනෙක් බව දන්නවා. අතීත දේක් බලන්න පුළුවන්. ඒ අතීතයේ කොමන දේ බැලුවත් අතීත, වර්තමාන, අනාගත, හීන, ප්‍රණීත, සුකුම, ඕලාරික, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ ඕන එකක් තමන්ට මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි කුමක් මෙනෙහි කරත් අපේ ආරක්ෂාව අපි තියාගෙන ඉන්නේ. අපි කිසිම දෙයක මුලා වෙන්න යන්නේ නැහැ. අපි තාම සම්මුති සත්‍යෙන් ඉක්මවල ගියේ නැහැ. තාම අපි අවිද්‍යාව තුල තමයි ඉන්නේ. හැබැයි අවිද්‍යාව තුල අපි හිටියත් බාහිර ලෝකයක් ඇතයි කියන භවය තුල අපි තාම ඉන්නවා. නමුත් භවය තුල හිටියත් පින්නොතනි අපට යම්කිසි විදියක රැකවරණයක් දැන් තියෙනවා. අපේ හිත ඕන ඕන විදියට අයාල යන්නේ නැහැ දැන්. පින්නතුනි මේකම තමයි සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂයෙන් කායනුපස්සනාවේදී ගතේටි තේ නිසින්නේ සුත්තේ ජාග්‍රිතේ සම්භජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්භජානකාරී හෝති. මේ ආදි වශයෙන් විවිධ අපි කරන උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රි නිින්දට යාම දක්වා සිදු කරන මේ සියලු කටයුතු වලදී පින්නතුනි මෙන්න මේ සිහිය අපි මේ සති අරමුණත් එක්ක අපි කරන්න දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂ වෙන්න පින්නතුනි මොකද්ද වෙන්නේ? අර බාහිර රූප වලට ගිහිල්ලා අපි මුලා වෙච්ච ගතිය එන්නම අඩු වෙනවා. අඩු වෙලා හිත එන්නම තැම්පත් වීමකට යනවා. අපේ නිකන් සාමාන්‍ය කරුණවලදී සිහින් සිටී විතරක් නෙවෙයි පින්නතුනි. අපි ඊටත් වඩා ඉහළට ගිහිල්ලා මේ සති නිමිත්තේ හිත තියාගෙන අපි ළඟට තමයි එක එක භාවනා කමටහන් වඩන්නට දක්ෂ වෙනවා. මොනවද? අපිට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ළඟ තිමිච්ච අරහං සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ එකිනෙක අපට වඩන්න පුළුවන්. මුලින් නම් අඟට වඩන්න පුළුවන්, අගෙන් නම් මුලට වඩන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ආදී වශයෙන් මේ එකිනෙක ගුණ අපට මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට අගෙන් නම් මුලට ඕනනම් භගවා බුද්ධෝ සත්තාදීව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං මේ වගේ අපට මෙනෙහි කරන්න පුළුවන්. ඒ අතර අපට හුරු වුණාට පස්සේ වඩාත්ම කැමති එක බුදු ගුණයක් මෙනෙහි කළා අපට ඒක වැඩිපුර වාර ගණනක් මෙනෙහි කරන්නත් පුළුවන්. ඔබ වැඩිපුර කැමති අරහං ගුණය නම් බුදුහාඳුරන්ගේ පිළිරුවක් ඉදිරියේ තියෙනවා කියලා මනසින් මෙනෙහි කරගෙන මේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඒකත් දනිමින් ඔබ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ බුදු ගුණයන් වඩන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද නාසයේත් හිත තියාගෙන මේ දෙකක් කරන්නේ කියලා? ඇතැම්මිට මේ පෙනුතන ප්‍රශ්නයක් ඇයි නේද? දැනටමත් හිතේ ඇති වෙලා ඇත්තේ නේද මේ හඳුරු මේ දෙකක් කියන අපි කොහොමද මේ දෙකක් එක විට කරන්නේ කියලානේ? පින්නතුනි බලන්න ආනාපාන සතිය වඩන අවස්ථාවේදී ඔබ ආනාපාන සතිය ගැන සඳහන් කළ තියෙන ස්ථාන මහා සතිපට්ඨාන සූත්‍රය වෙන්න පුළුවන්, ආනාපාන සති සූත්‍රය වෙන්න පුළුවන්, ආනන්ද සූත්‍රය වෙන්න පුළුවන්. මේ හැම තැනදීම දක්වන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ සතින් උපට්ඨපෙත්වා කියන කාරණේ සිහිය පිහිටුවාගෙන මේ අසසිස්සාමීති සික්කති පසසිස්සාමීති සික්කති කියනක බලන්න කියලා. මේ නාසිකව පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියලා මේ සඳහන් කරන්නේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව දකින්න, පිට වෙනකොට පිට වෙන බව දකින්න. මේක දීගන්වා රස්සංවා කියන කතාවේදී විශේෂ උපමාවක් කියනවා. මොකද උපමාව? දීර්ඝව අදිනකොට දීර්ඝව අදින බව දැනගන්න. කොයි වගේද? හරියට ලීරණ වඩුවෙක් ලීරණ කෙනෙක් කියතෙන් දිගට ලීරණකොට දිගට ලීරණ බව දන්නවා. එතකොට අන්නේ දැනුමට අවධානය යොමු කරගෙන ඉන්න. රස්සව ඉරණකොට කෙටියෙන් ඉරණකොට කෙටියෙන් බව දාදිනකොට දන්නෝ ඒක. හැබැයි සිහිය මෙතන තියාගෙන ඉන්නේ. මේ වඩුවගේ උපමාවේදී බුදුහාමර දක්වන්නේ මොකද්ද? අපි හිත තියාගන්නේ අදින එකේ අද් දෙකටද කියතටද කොතෙන්ටද? හිත පින්වතුනි කියත දිහා නෙවෙයි බලන්නේ, හිත බලන්නේ කියතෙන් ඉරෙන අර ලනුව ගසපු තැන තියෙන ඒ සලකුණට තමයි, ඒ ඇඳපු ඉරට තමයි හිත තියන්නේ. ඉරට හිත තිබ්බට ඔව් අදින වේගය ගැන අවධානයෙන් ඉන්නේ. හුස්ම ඉහළට යනවද පහළට යනවද? හුස්මත් එක්ක ආපස්සට ඉහළට යන්නේ නැහැ. හුස්ම ස්පර්ශ වෙන ස්ථානයේ ආශ්‍රිතව හිත තියාගෙන ඔහුගේ වැඩි අවධානය මේ සති නිමිත්තට ඇතියන් ඉන්නේ. අන්න ඒ වගේ පින්නතුනි අරහං ආදී බුදු ගුණයක් වඩන අවස්ථාවේදීත් අපි මේ සති නිමිත්තට වැඩි අවධානයක් යොමු කරමින් තමයි අපි මේ අරහං ආදී බුදු ගුණවල අපි හික්මන්නේ. පින්නතුනි මෙහෙම අපි කාලයක් කරනකොට හුදෙක් භාවනා කරන වෙලාවෙදී නෙවෙයි පින්නතුනි, භාවනාවෙන් නැකිටල යනකොටත් භාවනා අරමුණ පැත්තකින් තිබ්බත් අපි අපි නිකං කෙනෙක් නෙවෙයි, අපි හැමවෙලාම භාවනා කරන කෙනෙක් බවට පත්වෙනවා. අපි ඇවිදින හැම තැනක්ම සක්මන් මළුවක් වෙනවා. අපි ඉඳගෙන ඉන්න හැම තැනක්ම භාවනාසනයක් වෙනවා. අපි වාසය කරන හැම ගෙදරක්ම ශාලාවක්ම භාවනා ශාලාවක් බවට පත්වෙනවා. පින්නතුනි ටිකෙන් ටික මේක හුරු කරන්න. මේක මෙතන සති නිමිත්තෙන් ආරම්භ කරන මේ ක්‍රියාවලිය අවසානයේදී ස්කන්ධ පංචකයේ සමුදය වේ බැලීම දක්වාම මේ සතිය අපි දිනු කරනවා. නිතරම අපි වර්තමාන හිත තියාගෙන තමයි අවසානයේදී රූපාදී ස්කන්ධ පංචකයේ සිතට සිටවිල්ලක් එනකොටම මේ ස්කන්ධ පංචකය හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්නේ මේ සති නිමිත්තේ ඉහළම අවස්ථාවක් ඉදිරිය දක්වන්නට පුළුවන්. පින්නතුනි අප මෙතෙක් සඳහන් කළේ අපේ මේ විසිරලා තියෙන සිත එක අරමුණක තියාගෙන ඒ අරමුණත් එක්ක අපේ කුසල චේතනාවක වැඩිපුර කාලයක් වාසය කිරීම. බුදුරජාණන් වහන්සේ අභිඥා සූත්‍රයේදී දේශනා කරනවා මෙලව ඉපදෙච්ච පුද්ගලයෙකුට හිත වඩන්න තියෙනවා නම් ජීවිතය දියුණු කරන්න තියෙනවා නම් ඒ දියුණු කරන්න තියෙන ඉහළම ගුණාංග මොනවද කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ මොනවද? ඒ තමයි සමත විදර්ශනා කියලා දේශනා කළා. මේ ලෝකේ ඉපදිච්ච භාග්‍ය සම්පන්න බුද්ධිමත් තැනැත්තෙක් විසින් ජීවිතෙන් ගත හැකි ඉහළම ප්‍රතිඵලය, ඉහළම ප්‍රයෝජනය, ආධ්‍යාත්මික දියුණුව, සිත වැඩීම කියලා දේශනා කළේ ඒ තැනැත්තා සමත විදර්ශනා දෙකට වැය කරන කාලය. පින්නතුනි ඔබ බලන්න ඔබේ ජීවිතයේ වටිනාම දේ හැටියට ඔබ සලකන්නේ මොකද්ද? ඔබේ උපාධියද? ඔබගේ දරුවාද? ඔබේ ගෙදරද? රැකියාවද? ඔබේ ලස්සන රූප සම්පත්තියද? මේ ශරීරයද? ඔබ ලබාගත්තු කීර්තියද? බලන්න පින්නතුනි මේ දේවල් ඔබට අහිමි වෙන කොච්චර සුළු මොහොතක්ද ගත වෙන්නේ. ඔබේ දරුවා කියලා ආදරෙන් ළඟා කරගෙන තිබිච්ච දේවල් ඔබට පුළුවන් ද හැමදාම එක වගේ තියාගන්න? ඒවා අපට වෙන අයට බාර දෙන සිද්ධ වෙනවා. ඔබේ රැකියාව ඔබට හැමදාම එක වගේ තියාගන්න පුළුවන්ද? ඒ වෙනස් වෙලා යන ඒ වගේ විස්තරම ගන්න සිද්ධ වෙනවා. ඔබේ ශරීරය ඔබ කාලයක් ඉතාම ලස්සනට තියාගෙන හිටිය ඔබේ කොණ්ඩය කොච්චරනම් කොණ්ඩේ දිහා දැකලා ඔබ සතුටු වුණාද? දවසට කොයිතරම් වාර ගානක් කණ්ණාඩි ළඟට ගිහලා ඔබ කොණ්ඩේ බැලුවද? ඒ බලපු කොණ්ඩේම කලක් යනකොට ඔබට කොච්චර දුකක් දුන්නද? පින්නතුනි මෙවැනි දේවල් තමයි අපි පරිහරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වියපත් වෙන ලෝකය, දිරාපත් වෙන ලෝකය, දිරාපත් වීමෙන් නිදහස් වෙන කියලා කරන්නේ දිරාපත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩ වෙන ලෝකය, ලෙඩ දුක් වලින් නිදහස් වෙන කියලා කරන්නේ ලෙඩ වෙන දේවල්ම ළඟා කිරීම කියලා. මරණයටපත් වෙන, විනාශ වෙන ලෝකය මරණයෙන් විනාශයෙන් නිදහස් වෙන කියලා හිතාගෙන කරන්නේම ඒ මරණයට පත් වෙන දේවල් ළඟා කර ගැනීම කියලා. මෙන්න මේ ගමන් මගේ තමයි පින්නතුන අපි බොහෝ කාලයක් වේගෙන් දිව ගියේ. ඉදිරියටත් යන්න තියෙනවා නම් මේ ලෞකික ලෝකයේ තුලේ මාර්ගෙම තමයි යන්න තියෙන්නේ. නමුත් මේ ලෝකේට මහා කරුණාවෙන් පාරමිතා පුරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් අප වෙනුවෙන් කරලා මෙලොවට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරනවා. අපි දැනට යම් කිසි දෙයක් පරමාර්ථ වශයෙන් සිතාගෙන ඉන්නවා නම් ඒ වේ විදියටම තියාගෙන හැබැයි ඊටත් වඩා ඉහළ තැනක තියාගන්න ඕන අපේ උත්තුංග ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. උසස් අපේක්ෂා බලාපොරොත්තු දෙකක් තියෙනවා. ඒ මොකද්ද? අපේ ජීවිතයේ නැමැති මේ පුෂ්පයෙන් අපි නැත්තම් මේ වෘක්ෂයෙන් අපි ලබා ගන්න අග්‍රතම ඵලය අග්‍රතම පුෂ්පයන් දෙක බවට පත් වෙන්නේ අපි දවසට කොච්චර වේලාවක් සමත විදර්ශනා භාවනා සඳහා වෙන් කරනවාද කියන කාරණේ මත. මේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ ලෞකික ජීවිතයේ උපරිම සතුට කියලා කියන්නේ සමත භාවනාවකට අපි දවසට වෙන් කරන කාලය. අනේ සියලුම දේවල් පින්නතුණි යටිතල පහසුකම් විතරයි. යුටිලිටීස් විතරයි. ඒ සියලුම දේවල් වලින් අපි ලබා ගන්න ඵලය තමයි ධර්මඥාණයෙන් විවේකය උපයාගෙන උකහාගෙන තමා කැමති සමත අරමුණක වැඩි වේලාවක් සිත භාවිත කරන්න. බුදුගුණ බහනා වෙන්න පුළුවන්, දේවතානුස්සති වෙන්න පුළුවන්, ආනාපානසති වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනා ආදී කිසියම් භාවනා කුරු කරගෙන පින්නතුණි ටිකෙන් ටික දිනු කරන්න. මේ දෙක තමන්ගේ ලෞකික කුසලයක් දිනු වෙලා තමන්ගේ දැහැමි බලාපොරොත්තු ඉටු කරගන්නට මේ උතුම් ආධ්‍යාත්මික ගමන මග තමන්ට ආශිර්වාදයක් වෙනවා. අන්නේ ගමන් මගේදී ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට හේතු වන සහ අපට අතීත ආත්ම භවවලින් එන තියෙන අකුසල කර්ම විපාක යටපත් කර ගැනීමේ, දුර්වල කර ගැනීමේ ප්‍රධානතම කුසලයත් ඒ විතරක් නෙවෙයි. අප නමින් මියගිය ඥාතීන්ට, දෙවියන් සහිත ලෝකයාට පින් අනුමෝදන් කිරීම සඳහා තියෙන සුවිශේෂීම කුසලයක් විදියට ධර්මයේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනා වැඩි වීම. මිනිසයන් දෙවියන් සතුටු කරන්න තියෙන ක්‍රමයේ විදියට මේ භාවනාව ගැන, මෛත්‍රී භාවනා ගැන බුදුදහමෙන් නිතරම අවධාරණය කරලා තියෙනවා. බුදුදහම යගේ කරලා තියෙනවා. මේ වෙලාවේ පින්නතින අපි ටික වේලාවක් මෛත්‍රී භාවනාවත් අපි පුහුණු කරමු. අපේ හිත සති නිමිත්තෙම තියාගෙන ලෝකේන සීලම සත්‍යයන් අරමුණු කරගෙන අපි මෛත්‍රී වඩමු. සීල සත්‍යව සුවපත්ත්වවා කියනකොට පින්නතුණි ඔබත් මාත් අයිති වෙනවා. අමුතුවෙන් මම නිදුක් වෙම්වා කියලා කියන්න අවශ්‍ය නැහැ. සීල සත්‍යව කියනකොට අපි හැමදෙනාම අයිති වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් මම නිදුක් වෙම්වා කියලා හුරු කරගෙන තියෙනවා නම් ඒක කරට වරදක් නැහැ. නමුත් අපි ලෝකේ අනිත් සත්‍යයන් සීලම සත්‍යයන් අරමුණු කරගෙන අපි මේ සිත වඩමු. ඔබත් මාත් ඉඳගෙන සිටින මේ ස්ථානයේ පටන් සතර දිසා වැසි, සිව් දිසා වැසි, දස දිසා වැසි මිනිස් නොමිනිස් ලොකු කුඩා හැම දෙනාම සුවපත්ත්වවා කියන මෙත් සිත අපි පුහුණු කරමු. ලෝකී අපමණ සත්‍යයන් නොඑක් විදිහේ ලෙඩ රෝග වලින් දුකට පත්වලා ඉන්නවා. අපි හුස්මක් අරගෙන හුස්මක් පිට කරන හැම මොහොතෙම ලෝකයේ 4 දිනක්, 5 දිනක්, 6 දිනක් මරණයටපත් වෙනවා මිනිසයන් විතරයි. සත්‍යයන් අප්‍රමාණයි. ඒ සත්‍යයන් බොහෝ දිනක් පින්නතුනි දුගති ගාමී තැන්වලට උපදින්න සිද්ධ වෙනවා. ඒ ඇත්තන් කෙරෙහිත් අපි මෙස්සිත පතුරවමින් ඒ කෙරෙහි අපි ඒට යහපතක් වේවා, සුගතියක් වේවා කියලත් මේ මෛත්‍රී භාවනා තුලින් අපි ප්‍රාර්ථනා කරමු. මෙස්සිත වඩමු. මෙම නිවසේ පටන් ලෝ වැසි සියලු සත්වයෝ මෙම නගරෙහි වෙසෙන මෙම ජනපදයෙහි රටෙහි මහා ද්වීපයෙහි මේ පෘථුවියෙහි සෞරග්‍රහ මණ්ඩලයෙහි මේ මන්දාකිණියෙහි මුළු මහත් විශ්වයෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, ලෝවැසි සියලු සත්වයන්, මගේම දරුවන්, මගේම අතීතගත ඥාතීන් සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනාම නිදුක්ව, නිරෝගීව, සුවපත්ව වාසය කෙරෙත්වා. ඒ හැම දෙනාම මරණින් මතු සුගතිගාමී වෙත්වා. ඒ හැම දෙනාම ගුණයට, දහමට නැඹුරු වෙත්වා. ඒ හැම දෙනාම කුසලයට බරව ජීවිත පවත්වා ගනිමින් විරාගී මාවතෙහි, නිකෙලෙස් ගමන් මගෙහි පියවර තවත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපේ අද ධර්ම දේශනාවේ මූලික කොටසයි මේ නිමාවටපත් කළේ. අපේ ජීවිතවල අයහපත සිදුවන අකුසල රාශියට හේතුවන මූලික කරුණු පහ දුරු කරගන්න විදිහේ කමඨහන් කීපයක් අපි මේ භාවිත කළේ. සති නිමිත්ත තුල හිත තියාගෙන සිටීමත්, ඒ වගේම මෛත්‍රී භානාව වැඩිමත්, පංච නීවරණ දුරු කරගැනීමේ මාවත විදියට අපට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ නීවරණ, කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරන්නට විශේෂ කමඨහන් බුදුදහම තුල දක්වලා තියෙනවා. රාගය දුරු කරන්න අසුභ භාවනාවත්, ඒ වගේම අමනාපය, ද්වේෂය දුරු කරන්න මෛත්‍රියත්, ඒ වගේම හිතේ තියෙන අලස බව දුරු කරන්න ආලෝක සංඥා වැඩිවීමත්, මේ වගේ කරුණු ධර්මයේ තුල මෙනෙහි සඳහන් කළ තියෙනවා. ඒ අතර ප්‍රධාන කමඨහනක් විදියට මෛත්‍රී භාවනාව සඳහන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් ඇතිවන චිත්ත සමාධිය මේ සියලුම නීවරණ දුරු කරගන්නට අපට හේතුවක් වෙනවා. පින්නතුනි, මෙතන පටන් අපි ඊළඟ කරුණ විස්තර කරනවා. කුසල රාශිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්පූර්ණ කුසල රාශිය, කුසල ගොඩ, කුසල සමූහය කියන්නේ කුමක්ද කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානය කියලා. කායේ කායනුපස්සී විහෙරති, මේ කායේ කාය අනුව බැලීම. වේදනාසු වේදනුපස්සී විහෙරති, වේදනාවන්හි වේදන අනුව බැලීම. චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිතේ සිත අනුව බැලීම. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ධර්මයන්හි නැත්තං චේතනාවල සංස්කාරවල ඒ අනුව බැලීම. පින්නතුනේ, අප මුලින්නොත් කෙටියෙන් සඳහන් කළ අන්ධකාර සූත්‍රය, බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අන්ධකාර සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ලෝකයේ තියෙන ලොකුම අන්ධකාරය ගැන. භාගතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලට සඳහන් කරනවා, මේ ලෝකයේ තියෙනවා ඇතැම් ග්‍රහලෝක, ඇතැම් ස්ථාන, සූර්යාලෝකයේ පතිත නොවන ස්ථාන. ඒවට කියනවා අපි අන්තරීක්ෂ අගහ කියලා. ත්‍රිපිටකයේ දක්වලා තියෙන්නේ මේවා වර්තමානයේ බ්ලැක් හෝල් කියලා විද්‍යාවෙන් යම්කිසි විදිහක අර්ථකථනයක් කරනවා. සූර්යාලෝකයේ පතිත නොවන වෙනත් ග්‍රහලෝක වලට ආවරණ වෙලා තියෙන ඉතාම අන්ධකාර ස්ථාන. මේවා තැමිට රික්තක වගේ ස්ථාන වෙන්න පුළුවන්, නැත්නම් සම්පූර්ණම ග්‍රහලෝක උනත් වෙන්න පුළුවන්. මේ ස්ථානවලත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා ඇතැම් සත්‍යයන් ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරෙනවා. විද්‍යාඥයන් නම් සාමාන්‍යයෙන් කියන්නේ සූර්යාලෝකය යම් කිසි තැනකට නොලැබුණොත් එතන ජලීය වෘක්ෂලත ආදිය නැහැ. ජලීය වෘක්ෂලත ආදිය යම් කිසි තැනක නැත්නම් එතන ජීවීන් නැහැ කියලා තමයි සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ. ඒ විද්‍යාඥයන්ගේ උපකරණ වලට පෙන්න ප්‍රමාණය. නමුත් පින්නතුනි ධර්මයේ සඳහන් වෙන විස්තරات අනුව බලනකොට එතම අවස්ථාවල මෙවැනි ස්ථානවල සත්‍යයන් කර්මාන් රූප ඉපදෙනවා. ඉපදෙලා බොහෝ කාලයක් ඒ ස්ථානවල ජීවත් වෙනවා. ඒ අන්ධකාරයම මරණයටපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අන්තරීක්ෂ අගහ පිළිබඳව සඳහන් කරන මේ ඊටාම අන්ධකාර ස්ථානයන් ගැන භික්ෂුන් වහන්සේට දක්වනවා. දක්වපු අවස්ථාවේදී ප්‍රශ්න නගනවා, මේ අන්ධකාර ස්ථානවලටත් වඩා අන්ධකාරයක් ලෝකෙ තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියන ඕ අන්ධකාරයක් තියෙනවා ලෝකෙ මීටත් වඩා. අර අවුරුදු 100 ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් අඛණ්ඩව අන්ධකාරයේ තියෙන ස්ථානවලටත් වඩා අන්ධකාරයක් මේ ලෝකෙ තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අවිද්‍යාවේ අන්ධකාරය, මෝහයේ අන්ධකාරය. මොකක්ද මේ අවිද්‍යාවේ අන්ධකාරය? මේක පිනොත්තුනි අර කම්මසකත සම්මා දිට්ඨියටත් අසු නොවන මේ අන්ධකාරය, මේ අවිද්‍යාව. කම්මසගතා සමාධියට ඉඳගෙන අපිට දන් දෙන්න පුළුවන්. ලෝකෙට යහපත කළා, ලෞකික කුසල් පුණ්‍ය කර්ම සිදු කර ගන්න පුළුවන්. ධ්‍යාන වඩලා හිත දිනු කරන්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන වඩලා ආනෙන්ජාවේ සංඛාර ඇති කර ගන්න පුළුවන්. නමුත් මේ කුමක් සිද්ධ කරත් අපි සිද්ධ කරන්නේ කොහොමද? අවිද්‍යාව මත ඉඳගෙන. අවිද්‍යාව පත්‍ය සංඛාරා මොනොත් සංඛාර, අපුඤ්ඤාවි සංඛාරෝ, පුඤ්ඤාවි සංඛාරෝ, ආනෙන්ජාවි සංඛාරෝ. අපුඤ්ඤාවි සංඛාර කළත්, පුඤ්ඤාවි සංඛාර කළත්, ආනෙන්ජාවි සංඛාර කරත් අපි කරන්නේ අවිද්‍යාව පාදකෝ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි මුලින්ම සඳහන් කර විදියට අපි ඇසට රූපයක් දකින කලින් ඒ රූපය තිබුණා, දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවා. නැත්තම් බාහිර පේන රූපය බලන ඇස මේ පැත්තේ තියෙනවා. නැත්තම් බාහිර රූපයක් තියෙනවා, ඒ තියෙන රූපය මම බලනවා වගේ ඕන කෙනෙකුට ඕන වෙලාවක බලන්න පුළුවන්. මටත් ඒ රූපය ඕන වෙලාවක බලන්න පුළුවන්, රූපය ඉතුරු වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේ මේ රූපය තුළ හිත බැස ගන්නවා, මේ මොහොතේ දකින රූපය මට පේන කියලා හිතෙන්නේ. දැන් මේ මොහොතේ හැට ඔබට මේ බණ කියන හාමුදුරුවෝ පේනවා. මේ බණ කියන හාමුදුරුවන්ගේ ශබ්ද ඔබට ඇහෙනවා. ඔබ හිතන්නේ දැන් මේ වර්තමානයේ පේන රූපයමයි ඔබට අවබෝධ වෙන්නේ, ඔබ වටහා ගන්න කියලා. පින්නොතින බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පංචෙහි විඥානේහි න කිංචි ධම්මා පටිවිජානාති. මේ පංච විඥානයන්ගෙන් කිසිදු ධර්මයක් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා. මේක ඇහැට රූපය පතිත වීම විතරයි සිද්ධ වෙන්නේ. අරමුණු ඉන්ද්‍රිය වලට ආපాతගත වීම පමණයි මුල් අවස්ථාවේ සිද්ධ වෙන්නේ. ඒක කවදාවත් ඇසෙන්වත් චක්කු විඥාණයෙන්වත් දැක ගන්න බෑ කියලා. සාමාන්‍ය චක්කු විඥාණයෙන් රූප දැක ගන්නා කියන කතාව බුදුදහම තුල සූත්‍රවල විස්තර වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාසහගත පුද්ගලයා ඇසෙන් බලනවා කියලා හිතා ගන්නකොට ඒ හිතා ගන්න කෙනාට ඒක චක්කු විඥානේ වෙලා තියෙනවා. ඒක තමන්ගේ කරගෙන. නමුත් පින්නතුනේ ඒක බලන්නේ චක්කු විඥානේ නෙවෙයි, ඇත්තටම ඒක බලන්නේ මනෝ විඥානේ. අපි ඇහැට රූපයක් පතිත වෙනකොට, ඇහෙන් රූපයක් බලනකොට ඇස රූපය, ඒ පිළිබඳව තියෙන අවධානය නැත්තම් විඥානය, තින්න සංගති පස්සෝ මේ තුන එකතු වෙම ඇති වෙන ස්පර්ශය, මේ සියල්ලක්ම හටගෙන නිරුද්ධ වෙලා ඊට පස්සේ විපාක මනෝ ධාතුවක් හටගන්නවා. ඒ මනෝ ධාතුවත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුවක් හටගන්නවා. ඒකත් හටගෙන නිරුද්ධ වෙනවා. මේ ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව, මේ සියල්ලක්ම පින්නතුනි හටගෙන නිරුද්ධ වෙලා ඒ දේ අරබයා ඇතිවන සංඥා වේදනා දෙක මන ආයතනෙන් මෙනෙහි කිරීම වශයෙන් ඊට පසුයි අපි මේ දෙයක් හඳුනාගන්නේ. ඒ හඳුනා ගන්නකොට තත්ත්වය මොකද්ද? අර මුලින් තිබිච්ච අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තවසම්. අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ දැකීමට පින්නතුනි අවස්ථාවේදී විඥානයේ, ඒ අවස්ථාවේ තියෙන විඥානය ඒ අත්දැකීම සඳහා වැය වෙලා අවසන්. එතකොට පින්නතුනි කවදාවත් අපට රූපයකට සැබෑ ලෙස ළඟා වෙන්න බෑ. රූපයක් අපට හඳුනා ගන්න, රූපයක් අල්ලන්න අපට පුළුවන් කමක් නෑ. අපි රූපයක් අල්ලනවා, රූපයක් හඳුනා ගන්න, මම කෑම ටිකක් කනවා කියලා මේ නොඑක් දේවල් අපි කියනවා තමයි විවහාරයට පින්නතුනි. නමුත් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි විශ්වාස කරනවා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියලා, බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය, උන්වහන්සේගේ සම්බුද්ධත්වය අපි විශ්වාස කරනවා නම් බුදුහාඳුරන්ගේ අරහං ආදී බුදුගුණ තියෙනවායි කියලා විතරක් අපි විශ්වාස කරාට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අතීත ජාතකවල මෙන්න මේ වගේ තැන්වල ඉපදිලා අහවල් නමින් හිටිය කියලා විතරක් විශ්වාස කරාට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ග්‍රහලෝක ගැන මෙහෙම දේශනා කළා කියලා විතරක් තේරුම් ගතට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මහා කරුණා සමාපatti ඥාන ආදී සද්ධාසාජාරණ ඥාන, දසබල ඥාන, චතුවේසාරජ්‍ය ඥාන, මේ හැම දෙයකින්ම අපි ඇති කරගන්න විශ්වාසයේ පින්නතුනි අවසාන ඉලක්ක කරගන්න ඕන. මෙන්න මේ ප්‍රඥායිස්කන්ධය ලබා ගන්න සඳහා කරන මේ අවබෝධයට. පින්නතුනි, අපි කියනවා සමහර ස්ථාන හුඟක් දුරයි කියලා. සමහර තැන්වලට ළඟා වෙන්න දැන් අපි ඉන්න ගැලක්සිය, මිල්කි වේක, මේ මිල්කි වේකේ රවුම පින්නතුනි මේකේ ඉරවල් ලක්ෂ ගාණක් තියෙනවා. මේ අපි ඉන්න එක මිල්කි වේක ගත්තත් එක කොනකින් නම් අනිත් කෙළවරට යන්න කොච්චර කාලයක් ගත වෙනවද? අපි ඉන්න ගැලක්සිය එක කෙළවරකින් නම් අනිත් කෙළවරට යන්නට කොච්චර කාලයක් යනවද? පින්නතුනි ආලෝක වර්ෂ ලක්ෂයක් යනවා. ඒ කියන්නේ එක තත්පරයකට සැතපුණු 186,000 වේගෙන් ගියොතින් අවුරුදු ලක්ෂයක් ගත වෙනවා. මේ අපි ඉන්න එකම මිල්කි වේකේ එක කෙළවරකින් නම් අනිත් කෙළවරට යන්න. ඔබ පුදුම වෙයි පින්නතුනි. ඒ ගමන අභිඥාලාභී කෙනෙකුටවත් ලේසි දෙයක් වෙන්නේ නැහැ. රෝහිතස්ස ඉසිවරයා, ඍෂිවරයා, රෝහිතස්ස දෙවියා මේ ඇත් මේ වගේ ලෝකෙ කෙළවරට යන්න ගියා. ඉරිදි බලෝණෙන් අග්‍රස්ථානට පත්වල හිටිය මුගලන් මහරහතන් වහන්සේත් මේ ගමන යන්න ගියා. එහෙම අයටවත් පින්නතුනි ඇසිපිය ගහන මොහොතෙන් එක සෞරග්‍රහ මණ්ඩලයක් පසුකල යන කෙනෙකුටවත් මේ ඇතැම් විට එක ගැලක්සියකවත් කෙළවරට යන්න පුළුවන් කමක් නැහැ. එවැනි ගැලක්සීස් කොච්චර මේ විශ්වයේ තියේද? එකක්ද? දහයක්ද? සියයක්ද? මිලියනයක්ද? බිලියනයක්ද? ට්‍රිලියනයක්ද? නැහැ පින්නතුනි. ඊටත් වඩා වැඩි ගැලක්සීස් මේ විශ්වය තුල තියෙනවා. එතරම් දුර පරාසයකට අපට යන්න තියා හිතනවත් බෑ පින්නතුනි. පින්නතුනි ඒ දුරමයි ඔබේ ඇස් දෙකට පේන මේ හාමුදුරන්ගේ රූපයටත් ඔබට තියෙන. කවදාකවත් මේ රූපයට ළඟා වෙන්න බෑ. ඔබේ ඉදිරිපිටට ආවත් මේ රූපයට ළඟා වෙන්න බෑ. කායිකව පංච විඥාණයෙන් කවදාවත් ළඟා වෙන්න බෑ. මේ සියල්ලක්ම අපි තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් මේ තේරුම් ගන්නකොට ඇසත් රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සයත් මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙච්ච තැනක අපේ මනසින් ඊළඟට හටගන්න මන ආයතනයයි ධර්ම ආයතනයෙන් ඔස්සේ ලබන පංච උපාදානස්කන්ධයක් විදිහටයි මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න ගැනීම පින්නතුනි ඒ ගන්න අවස්ථාවේ අත්දැකීමත් පෙරපසුන වී හටගෙන අහුත්වා සම්බුතම් හුත්වා අනභවිස්සති පෙරනොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනි මෙන්න මේ යථාර්ථයට අපි හිත තිබ්බොත් තමයි අර පංච නීවරණ අපි තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් කරගෙන ඉන්න මේ පංච නීවරණ සම්පූර්ණයෙන්ම අනුසේ වශයෙන් දුරු කළා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආලෝකය, නුවණ, දැනුම, ප්‍රඥාව ලැබෙන්නේ මෙන්න මේ දර්ශනයෙන් පින්නතුනි. මේ දර්ශනය ඇති කරගත්තොත් තමයි අවිද්‍යා නීවරණේ දුරු වෙලා අර පංච නීවරණ වලින් සදහට නිදහස් වෙන්නට අපට පුළුවන්කම තියෙනවා. එතකොට පින්නතුනි අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අපේ හිත වර්තමානයේ තියාගෙන ඇසට පේන, කනට ඇසෙන, නාසයට ගඳ සුවඳ විඳින, දිවට රස දැනෙන, කයට පහස දැනෙන, හිතට එන අරමුණු මේ කුමන ආයතනයකින් අරමුණක් ආවත් මේ ආයතන හයම එක විට නිර්මාණය වෙන්නේ නැහැ. එක විට එක ආයතනයක් විතරයි හටගන්නේ. නමුත් මෙහි වේගවත් බව නිසා අපට ආයතන හයම එකට ක්‍රියාත්මක වෙන බව පේනවා. නමුත් මේ ආයතන හයෙන් එක ආයතනයක විට හටගන්නේ විශේෂයෙන්ම පංච විඥාණය. නැත්තම් විඥාන චර්යා කියන විදියට අපේ අතීත කර්ම විදියට මේ මොහොතේ යමක් අත්දකින යමක් පිළිබඳව ස්පර්ශ වෙන මුල් අත්දැකීම අපි හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපිට බලන්න තියෙන්නේ ඒක හටගන්න මොහොතේ නෙවෙයි පින්නතුනි හටගෙන නිරුද්ධුණාට පස්සේ. හටගන්න වේලාවේදී විඥාණය ඒ පිළිබඳව කාර්යයට වැය වෙනවා. ඒක අපි තේරුම් ගන්නේ නිරුද්ධුණාට පස්සේ. එනිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. අපට මේක සිහි කරන්න තියෙන දිට්ඨේ දිට්ඨමත්තම් දැකපු දේ දැකීම මාත්‍රයක් විතරයි කියලා. දස්සනත්තේ දස්සනමත්තම් කියලා නෙවෙයි කියන්නේ, මේක අතීතයෙන් කියන්නේ. අතීත කාල ක්‍රියාපද වලින් මේ කියලා තියෙන වර්තමාන කාල ක්‍රියාවලින් නෙවෙයි. අපට දැන් සිහි කරන්න තියෙන අතීත නිරුද්ධ වෙච්ච දේ හැබැයි අපි දැනගන්න ඕන. අතීතයේ දේ සිහි කරාට සිහි කරන්නේ වර්තමානය තුල ඉඳගෙනයි, සති නිමිත්ත තුල ඉඳගෙනයි. වර්තමානයේ මේක සිහි කරන්නේ කියලා තමන් දක්ෂ වෙන්නට ඕන. වර්තමානයෙන් සිහි කරන වෙනත් කෙනෙක් නෙවෙයි. මේ සිහි කරන මොහොතමයි නැවත ස්කන්ධ පංචකයක් කියලා කියන්නේ කියලා ඒක දකින්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම මේක අභ්‍යන්තරයේ එක පුද්ගලයෙක් ඉඳගෙන මෙනෙහි කරන දෙයක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම මේ සිහි කිරීමම තමයි සමස්ත ජීවිත අත්දැකීම කියලා දකින්නට පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන. එක මොහොතක් බලන්න පින්නතුනි. ඔබට යම්තාක් සිතුවිලි ඔබේ හිතට එනවා නම් ඒ හිතෙන හැම දෙයක්ම ඔබට හිතට එන රූපයකුත් එක්ක. රූපයක් නොමැතිව සිහි වෙන කිසිම දෙයක් නෑ අපට. අඩු ගානේ ධානයක් කියලා කිව්වත් ධාන වඩන මොණිවරේ ඍෂිවරේ අපට පේනවා. ඉරිදි බලයක් කිව්වත් අහසින් යන පුද්ගලයෙක් අපට මතක් වෙනවා. රහත් භාවයේ කිව්වත් සංසුන් යන රහතන් වහන්සේ කෙනෙක් මතක් වෙනවා. අපේ සුවඳ විලවුන් කියලා කිව්වා, සුවඳ විලවුන් සුවඳක් කියලා කිව්වා, සුවඳ විලවුන් බෝතලයක් අපට මතක් වෙනවා. ලුණු රසය කියලා කිව්වත් ලුණු ටිකක් අපට මතක් වෙනවා. පින්නතුනි, මේ මතක් වෙන අවස්ථාවේ කිසිම දෙයක් ඒ රූපය, ඒ අප අත්දකින රූපය, අපි එක්ස්පීරියන්ස් කරන ඒ දේ, ඒ අත්දැකීම ඒ වෙලාවේ ඒ අත්දැකු ප්‍රමාණයෙන් මේ ලෝකේ නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මනසින් බලන දෙයක් තමයි අපට මේ පේන්නේ. පින්නතුනි, මේක දකිනකොට අපට රාග ද්වේෂ දුරු කරන්න කියලා 아무 දෙයක් ඉතුරු වෙලා නැහැ. රාගය දුරු කරන්නට අසුභය වඩන්න, අරතිය දුරු වෙන මුදිතාව වඩන්න, ද්වේෂය දුරු වෙන මෛත්‍රිය වඩන්න කියලා බුදුදහමේ කියලා තියෙනවා. ඒව පින්නතුනි ප්‍රාථමික උපක්‍රම විතරයි. ඒව සදාකාලික විසඳුම් නෙවෙයි. අවසාන විසඳුම තියෙන්නේ මේ ප්‍රඥාවෙන් බැලීමෙන්, සමුදේවැය අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා කිරීම වශයෙන් ඔයි මේ ලෝකෙට දින ආසාව දුර වෙලා යන්නේ. අන්නේ දුරු වෙන මාර්ගයේහි ප්‍රධාන අනුශාසනාව සියලුම කුසල දහම්වල පදනම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබපු කෙනාට රකින්න තියෙන ප්‍රතිපatti මාලාවේ සියලු මංග, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ සියලුම දහම්වල පදනම කුසල් රැසෙහි මූලික භූමිය මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ. කුමක්ද සතිපට්ඨානෙන් කෙරෙන්නේ? කයෙහි කය අනුව බලනවා. ආස්වාස ප්‍රස්වාස, ඉරියව්, ධාතු, මේ ආදී දේවල් වල ස්වභාවය බලනවා. ඒකේ හට ගැනීම නිරුද්ධ වීම බලනවා. එහි කිසිවක් උපදි නොගෙන හැටියට නෝනින් බලනවා. බලන්න බලන්න මේ රූපය හටගෙන තියෙන ආහාරයෙන් නිසා නේද ආහාර නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධනවා කියලා රූපය ගැන හු දකිනවා. ඒ වගේම වේදනාසු වේදනපස්සී විහෙරති. අපේ ඇස් කන් ආසාදී ආයතන වලින් ලැබෙන අරමුණු පිළිබඳ ඇතිවන වේදනා, ඒ වේදනා ස්පර්ශ නිසා හට ගන්නවා. ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මේක සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි, මේක ක්‍රියාවලියක් විතරයි. ස්පර්ශයෙන් හටගන්න වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන වේදනාවක් කියන මෙන්න මේ ඥානය දිනු වෙනවා. අනිසිසෝස විහෙරති. කිසිවක් ස්පර්ශ නොකර නැචකින්චි ලෝකී උපාදීයති. කිසිවක් උපදි වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හොගන්නේ නැහැ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත පිළිබඳව රාග දෝස මෝහ, වීත රාග වීත දෝස වීත මෝහ, සංකිට වික්ඛිත්ත, විමුත් අයුමුත්ත, මහගත අමහගත, සමහිත අසමහිත ආදී වශයෙන් ඒ හිතේ ස්වභාවය ඒ අවස්ථාවේදී තියෙන හැටියට මෙනෙහි කරනවා. මෙනෙහි කළාට හෝ ඒක නිත්‍ය දෙයක් විදියට ගන්නේ නැහැ. නිත්‍ය සංඥාව දුරු වෙන විදියට, අනිත්‍ය පිළිබඳව නිත්‍ය සංඥාව දුරු වෙන ආකාරයට මේ තැනැත්තා මොකද කරන්නේ? මෙන්න මේ හිත ගැන නුවණින් බලනවා. ඒ හිත, ඒ විඥාණය, ඒ චිත්තය නාම රූප පත්‍ය විඥානං කියපු විදියට නාම රූප නිසා ඇතිවන මේ විඥාණය සිත නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් නේද? මේක හොදු විඥාතම් විඥාන මාත්‍රයක් විතරයි නේද? මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නේද? මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක්. නාම රූප නිසා හටගත්තු මේ විඥාණය නාම රූප නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මේ හිතගෙනත් ඔහු දකිනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ධර්මයන්හි නැත්තං සංඥා වේදනා ගැන, සංඥා චේතනා ගැන ඒත් බලන ස්පර්ශ නිසා හටගත්තු නැත්තං අවිද්‍යාදී හේතු නිසා හටගත්තු මෙන්න මේ ධර්මයන් සිතුවිලි නැත්තං සංඥා ඒ ස්පර්ශය නිරුද්ධ වීමෙන් නැත්තං තෘෂ්ණා කර්මාදී මේ හේතු නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙන බව මොහු දකිනවා. පින්නතුනි මේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ මොකද්ද? කායනුපස්සනාවෙන් රූපස්කන්ධය පිළිබඳවත්, වේදනුපස්සනාවෙන් වේදනස්කන්ධය පිළිබඳවත්, චිත්තානුපස්සනාවෙන් විඥානස්කන්ධය පිළිබඳවත්, ධම්මානුපස්සනාවෙන් සංඥා චේතනා කියන ස්කන්ධ දෙක පිළිබඳවත් එහි හේතුඵල ධමයට අනුව බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? මොහු දකිනව මේ ජීවිතය කියලා කියන්නේ අපි කොයිතරම් දේවල් ලෝකේ ඇතැයි කියලා කිව්වත්, කොයිතරම් දේවල් පුද්ගලයන් අත්දැකීම ඇතැයි කියලා කිව්වත්, ඒ හැම දෙයකම පදනම, හැම දෙයක්ම පදනම් වෙලා තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධ පංචකයක් මත නේද? ඒ ස්කන්ධ පංචකය අතීතයෙන් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයට දුක්ඛ සත්‍ය නිසිසේ නොදැනීම නිසා ඇතිවන සමුදය සත්‍ය විදියට මේ මොහොතේ හටගන්නා උපාදාන ස්කන්ධ පංචකයක් නිසා නේද මේ දුක හටගන්නේ කියන එක දකිනවා. දකින්න දකින්න ඔහු ඒ අතීත ස්කන්ධ පංචයකට හිත තියෙනකොට වර්තමානයේ තියෙන උපාදාන ස්කන්ධ පංචකයට එකෙන් එක දුර වෙලා යනවා. ඔහුගේ මේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න, මේ සතර සතිපට්ඨානය තුළ ඉඳගෙන සිදු කරන මේ සමුදේවය බැලීමෙන් හටගන්නා වූ සිදු කරන්නා වූ සතිපට්ඨාන භාවනාවෙන් ඔහුගේ තෘෂ්ණා දෘෂ්ටි මාන ටිකෙන් ටික දිය වෙලා යනවා. අවිද්‍යා නැමැති මේ මහා පර්වතය ටිකෙන් ටික සුණු විසුණු වෙලා යනවා මේ දකින ප්‍රඥා ඇසත් සමග. ඒ සඳහා පින්නතුනි මේ සතිපට්ඨානයේ අනුගමනය කරද්දී බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරපු කාරණයක් තමයි සීලංච සුවිසුද්ධං නැත්තං සීලංච පරිසුද්ධං දිට්ඨින්ච උජුකා කියන කාරණය. සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියන කාරණය. ඒ මොකද්ද? ඒ තමයි මේ පටිච්චසම්පාදයේ පිළිබඳව තියෙන අවබෝධය. මොකද්ද පටිච්චසම්පාදයේ පිළිබඳ අවබෝධය කියලා කියන්නේ? ඉමස්මින් සති දං හෝති. මේ හේතු ටික තියෙනකොට මේ තියෙනවා. ඉමස්මින් අසති ඉදන්න හෝති. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේක නැති වෙනවා කියන අවබෝධය. ඉමස්ස උපාදාය දං උපජ්ජති. මේ හේතු ටික නිසා හේතුවල ඉපදීමේ මේ ඉපදෙනවා. ඉමස්ස නිරෝධාය දං නිරුද්ධති. මේ හේතු නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණය. වෙනත් විදිහකින් කියනවා නම් යංකේජ සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියන කාරණය. හේතු නිසා යමක් හට ගන්නවා නම් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවනාදි මහා සමනෝ කියලා එදා අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස පරිප්‍රාජ්ජයකට දේශනා කළේත් මේ අතාරතියමයි. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං ආදී වශයෙන් අවිද්‍යා සහගත වැසදල්වල බැලුවොත් නිරුද්ධ වෙච්ච රූපයක් දැස අපි අවිද්‍යා සාගතය බැලුවොත් මොකද වෙන්නේ? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා මේ ආදී සියල්ලක්ම හටගෙන උපාදාන බව හටගෙන අන්තිමට අපි ජාතියක් ගොඩනගාගෙන ඒ ජාතිහි ප්‍රතිඵල විදියට මේ හටගත්තා වූ ඇසේ උපත නිසා අපි ජරා මරණ වලට උරුමකාරයන් කියනවා. ඇසර දකින රූපයේ පිනතුනි ඇල් පෙනෙත්තක තරම් දෙයක්වත් බාහිර ඇතැයි කියලා ගත්තොතින් අපි ලෝකයේ තුල ඉන්නේ, අපි අවිද්‍යාව තුල ඉන්නේ, අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. වර්ධවා තීරුම් ගන්න එපා පිනතුනි, මේකෙන් බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි බුදුදහමේ කියන්නේ. බාහිර රූපයක් නැත්නම් අපට ආයිමක අත්දකින්න බැරි වෙනවා. ඒ අතීතයේ දැකපු දෙයක් වෙනස් වීමට භාජන වෙලා හෝ අපට නැවත නව ආයතන වලින් නැවත අපට අත්දකින්න පුළුවන්. අපි රූපයක් නැහැ කියලා ලෝකේ කියන්නේ. රූපයක් ලෝකෙ තියෙනවා. හැබැයි ඒ තියෙන රූපය අපි අත්විඳිනකොට, අපි ඒක තේරුම් ගන්නකොට, ඒකෙන් අපි දුක් සැප විඳිනකොට විඳින්නේ පංච විඥාණයෙන් නෙවෙයි. ඇසෙන්වත්, රූපෙන්වත්, කනෙන්වත්, ශබ්දෙන්වත්, නාසයෙන්වත්, ගන්ධයෙන්වත්, දිවෙන්වත්, රසයෙන්වත් නෙවෙයි අපි දුක් සැප විඳින්නේ. අපි විඳින්නේ මන ආයතනෙ. මන ආයතනෙ විඳිනකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. මෙන්න මේක දකින ප්‍රමාණය වැඩි කිරීමයි පින්නතුනි අපේ ජීවිතයේ සමස්ත ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මෙහෙම දැකපු ප්‍රමාණයටයි පින්නතුනි අපේ කාමච්ඡන්දාදී නීවරණ නියමාකාරයෙන් දුරු වෙන්නේ, ස්ථාවර ලෙස දුරු වෙන මාර්ගයට අපි පිවිසියාවෙන්නේ. ඒ නිසා පින්නතුනි අපට මේ ප්‍රඥාව ලබා ගන්න නම්, සමුදය බලන්න නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන නම් කායික වාචික සංවරයෙන් යුක්ත සිල්වත් බව අවශ්‍යයි. ඒ සිල්වත් බව ආදී සියල්ලටම මුල් වන්නේ දර්ශනයයි. මේ හේතුඵල ධම ධර්ම නියාමතාවය, ඉදාපච්චතාවය, පටිසම්පාදය, ආරේ න්‍යාය, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන මුළු කල්පයක් තුළ දේශිත අසිරිමත් නැවුම්ම සදහම් පණිවිඩය අප ශ්‍රවණය කළ යුතුයි. ඒ අහන ධම ශ්‍රුතමය ඥානය වශයෙන් ලබාගෙන, චින්තාමය ඥානය වශයෙන් හැකිතාක් සිතමින්, භාවනාමය ඥානය ලෙස, සීල සමාධි ප්‍රඥා නැත්තම් සමථ විදර්ශනා ලෙස අප ජීවිතයේහි යථාර්ථයක් බවට පත් කරන්නට ඕන. එහෙම කරන්න කරන්න මොකද වෙන්නේ පින්නතුනි? එක පැත්තකින් අපේ සමතය දියුණු වෙනවා. හිත එක කුසල අරමුණක තබන වාරිය ටිකෙන් ටික වැඩි වෙනවා. සමතේ කොච්චර දියුණු වුණත් පින්නතුනි අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. බෞද්ධයන් ලෙස අප මේ සම්මා සමාධිය ලබන්නේ නිකන් නෙවෙයි. සම්මා සමාධියෙන් අවසන් වෙන ධමයක් නෙවෙයි මේ ධම. ඇයි ඒකට හේතුව? අපි මේ සම්මා සමාධිය ලැබුවේ සම්මා දිට්ඨිය පෙරට කොට, සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව ශ්‍රුතමය ඥාණයෙන් පටන් ගත්තු අපි, සීලය පතිට්ඨහයි කියපු විදිහට දෘෂ්ණීන්ට නොවැටි අපි සීලය රැකපු අය විදිහට අපි මේ සමතිය ලබා ගත්තේ. ඒ නිසා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙච්ච පමණට අපි සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධිය අපි දකින්නට හුරු වෙනවා. අපි සම්පූර්ණ ලෙසම දුකෙන් නිදහස් වෙනවා කියන එක තීරණය වෙන්නේ අවිද්‍යාව දුරුවීම මත. අවිද්‍යාව දුරු වෙනට පුළුවන්කම තියෙන්නේ මේ සමුදය වැය හට ගැනීම නිරෝධය දකින්නට ඕන. හැම වෙලාවෙම ඇස කියන එක හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඊට අනුරූප රූපය හටගෙන පෙරණ තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇසට බලන රූපය කලින් තිබෙච්ච රූපයක් නෙවෙයි, සාමුති සත්‍ය අනුව කලින් තිබෙච්ච එකක් තමයි. නමුත් පරමා සත්‍ය රණව ගත්තොතින් අපි මේ රූපය නිර්මාණය කරගන්නේ රූපය අනුව නෙවෙයි. ඇත්තටම අපි රූපය අත්විඳින අපේ ඇහැයේ ප්‍රමාණය අනුව, කර්මයෙන් ලබා දීපු ඇසේ ලෙන්ස් එකේ මිලයට අනුවයි මිලේ පමණටයි අපට මේ රූප පේන්නේ. මේ ලෙන්ස් එකේ මිල වෙනස් වුණොතින් දැන් පේන රූප වලට වඩා වෙනස් රූප අපට පේනවා. දැනට පේන රූප නොපෙනී යන්න පුළුවන්. දැනට නොපෙනෙන දෙවියන්, බ්‍රහ්මයන්, ප්‍රේතයන්, භූතයන් අපට මේ ලෙන්ස් එකට පේන්න ගන්නෝ කර්ම චක්‍රය වෙනස් වුණොතින්, හේතු වෙනස් වුණොතින්. එතකොට දැන් අපේ ඉස්සරහා ඇහැට පේන්නේ මේ පේන රූපේ නෙවෙයි, පින්නතුනි සැබෑදසම පේන රූපේ නෙවෙයි. අපේ ඇසේ කර්ම ශක්තියට අනුව නිර්මාණය කළ දීපු චක්ඛායතනට අනුරූප වූ රූපයක් තමයි මේ අපට පේන්නේ. ඒ පේන රූපියත් පෙර නොසිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අතීතයෙන් වර්තමානයට නොයන, වර්තමානයෙන් අනාගතයට නොයන රූපයකුයි අපේ මේ අත්දැකීමෙන් ඉන්නේ. පින්නතුනි මෙන්න මේ දර්ශනය දිනු කර ගැනීමයි විදර්ශනාව නැත්තම් විපස්සනාව නැත්තම් පඤ්ඤා භාවනා කියලා කියන්නේ. නැත්තම් අනිත්‍ය වැඩීම කියලා කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලු සංස්කාර ධර්මයන් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක අපි දැක්කොතින් නුවණින් දැක්කොතින් අත නිබ්බින්දති දුක්ඛේ ඔහු දුකෙහි නිබ්බිදාවට පත් වෙනවා, විරාගයට පත් වෙනවා, දුක නිදහස් වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මෙයයි විසුද්ධියට, මානසික පාරිශුද්ධත්වයට, අවිද්‍යා නීවරණින් හිත පිරිසුදු කර ගැනීමට තියෙන මාවත. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංකත ධර්මයන් දුකයි කියලා තේරුම් ගත්තොත්, යදනිච්ඡන් තන් දුක්ඛන් කියපු විදිහට යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක සංකත දුක වෙන්න පුළුවන්, විපරිණාම දුක වෙන්න පුළුවන්, දුක දුක වෙන්න පුළුවන්. කුමන හෝ දුකකට මේ ලක් වෙන ලෝකයක මේ අපි ඉන්නේ. අන්න ඒක මැනවින් දැක්කොත් මෙයත් පරිසුද්ධත්වයට, නිවනට මාර්ගය විදිහට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හුදෙක් මේ සංකත දෙයක් විතරක් නෙවෙයි, අසංකතෝ නිර්වාණය ඇතුළු මේ තමා අත්විඳින අත්දැකීම, මේ ප්‍රඥාවෙන් දකින නුවණ ඇතුළු මේ සියලුම දේලව තියෙන අනාත්මතාවෙන් යුක්තයි. ඒ කිසිවක් මම මගේ වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, මට පාලනය කරන්න හසුරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට කරන්න පුළුවන් එකම දේ මේ යථාර්ථය නුවණින් දැකලා උපේක්ෂාවට පත් වීම විතරයි. මේ යථාර්ථය දකින දකින මොකද්ද වෙන්නේ? ප්‍රිය වශයෙන්වත්, අප්‍රිය වශයෙන්වත්, පිළිගුල් වශයෙන්වත්, නොපිළිගුල් වශයෙන්වත් බාහිර කිසිම කොට ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ගියපු වෙලාවේදී පේන රූපය අපි අයින් වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් අපිට ආයි වාද විවාද කරන්න දෙයක් නැහැ. අපි උපේක්ෂාවට මැදහත් බවට පත් වෙනවා. ඒ වගේමයි පින්නතුනි අපි මේ ජීවිතය අත්දකින සියලු අත්දැකීම් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන අත්දකින ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ දැකපු තරමට අපි ලෝකයේ පිළිබඳ වාද විවාද කරන්න යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකෝ මයා විවදති අහං ලෝකේන න විවදාමි. ලෝකය මා සමග විවාද කරනවා, මට ලෝකයේ පිළිබඳ විවාද කරන්න දෙයක් නැහැ කියලා. යථාර්ථයේ තේරුම් ගන්න පිණුතුනි ඔහු වාදයට යන්නේ. ඇයි ඒකට හේතුව ඔහුට කම්මසගත සම්මාදිටිය තියෙනවා. මේ ලෝකයේ මේ කර්ම විදින මේ සත්‍යයන් ඉන්නේ. Tamante සියල්ලක්ම ගොඩ දාන්න බැරි බව Taman දන්නවා. අනුශාසනාවක් කළා, ප්‍රඥාව තියෙන කෙනෙක් මේ ධහමෙන් එතර කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් සමහර කර්ම අපට විඳවලා ඒව සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතේට වලත් එවැනි කර්ම එනවා. අපට තියෙන්නේ මෙන්න මේ කර්ම අතීත කර්ම විපාක විදියට එන මේ දේවල් අපේ ජීවිතේ එද්දී තමන්ගේ රූපය, නාම රූප දෙක, නැත්නම් නාම රූප විඥාන, ස්කන්ධ පංචකය මගේ කර නොගන්නා විදියේ මනසක් හදාගන්න එක අපට තියෙන. එදාට අපේ ජීවිතයට සැපාවක් දුක්ඛාවක් ගල් ආවත් මල් ආවත් මේ දෙකම බාර ගන්න කෙනෙක් එදාට ඉතුරු වෙන්නේ නැහැ. ඔහු මේ යථාර්ථය දැකපු උපේක්ෂා සාගත වාසය කරන හැමයි තම දුරටත් ප්‍රසන්නශීලීව ලෝකේ වාසය කරන ලෝකේ වෙනුවෙන්. ඇයි ඒ? ලෝකෙට පින් කරගන්න, ලෝකෙට දහමක් දේශනා කරන්න, මේ උතුම් ධර්මය තව ලෝකයේ බොහෝ කලක් රැගෙන යන්නට ඔහුට කර හැකි මෙහෙවර වෙනුවෙන් ඔහු තවදුරටත් මේ ජීවිත කාලය ගත කරනවා. ඔහු ජීවිතයේ උපරිම ලෙස ලෝකයේ වෙනුවෙන් නිදහස් නිවහල් පුද්ගලෙක් ලෙස ජීවිතය ගත කරනවා. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග ආදී මේ ධර්මයන් සම්පූර්ණ වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන් ඒ අංගාට අංග 10ක් බවට පත් වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන මාර්ගයේහි මූලික පදනම විදියට භාගතුන් වහන්සේ සියලු කුසල් වල කුසල රස කුසල සමුදාය විදියට භාගතුන් වහන්සේ ඉදිරිපත් කළේ මෙන්න මේ කාය ආදී සතර සතිපට්ඨානය. කුසල රාශි සූත්‍රයෙන් එක පැත්තකින් පංච නීවරණත් අනිත් පැත්තෙන් අකුසල රාශි විදියට කුසල රාශි විදියට සතර සතිපට්ඨානයත් අකුසල රාශි විදියට පංච නීවරණත් විස්තර කළා. ඒ පංච නීවරණ දුරු කරන්නම් එකතකින් සමත භාවනා දිනු කරගෙන ගමන් අනිත් පැත්තෙන් ඒ නීවරණ සපුරාම අවිද්‍යා නීවරණය සමගම දුරු වෙන ආකාරයට මේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් සතර සතිපට්ඨානය තුල අකණ්ඩ වේ දෙනට ඕන. එහිදී එකතකින් සමත භාවනා වඩමින් අනිත් පැත්තෙන් විදර්ශනාවෙන් මේ අවිද්‍යාව දුර වෙන විදියට අපේ සියලුම චර්යා අපි සකසා ගන්නට ඕන. මේක තමයි පින්නතුනි අපේ ජීවිතේට අපි ලබා දෙන උපරිම වටිනාකම බවට පත් වෙන්නේ. එදාට තමයි අපි සැබෑ ලෙසම අප මේ ලෝකයට ජනිත කරපු අපේ ආමඩ තාත්තට අපි වටිනාකම ලබා දෙන්නේ. අපි මේ පරිහරණය කරන ශරීරයටත් එදාට තමයි අපි නියම වටිනාකම ලබා දෙන්නේ. අප උපන් භූමියට නියම ගෞරවය ලබා දෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට නියම කෘතවේදීත්වය දක්වන්නේ මෙන්න මේ ධහම තුල අපේ ජීවිතය පෝෂණය කරගත්තොතින්. ඉතින් මේ ගමන මගේ අප්‍රමාදීව ගමන් කරන්නට අපිත් උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාව ඇසුරින් ප්‍රශ්න අහන්නට තියෙනවා නම් අපි ඉදිරි කාලය සඳහා වෙන් කරනවා. ප්‍රශ්න අහන්න තියෙනවද? රංජිත් මහත්තයා ලෞකික කතා සම්මාදිටියේදී හඳුරන්නේ දැන් එතන අපි කොහොමද ට්‍රාන්සිෂන් එකක් විදියට යන්නේ කියන හඳුරන්නේ අපි කර්මයේ කර්මඵලයේ විස්තර කරගෙන අදහගෙන ඒ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරද්දී ඒක ලෝකෝත්තර සම්මාදිටියේකට පරිවර්තන වෙන පිළිවෙලක් කියනවා. ඔව්, ඇත්තෙන්ම අපි සාමාන්‍ය විදියට එදිනෙදා ජීවිතයේ දැන් අපි දන්නවනේ කර්මය කරොතින් ඊට අනුරූප විපාක ලැබෙනවා කියලා. ඒකෙන් අපට අකුසල විපාක කරොත් කළු කර්ම ලැබෙනවා අපට. ඒ කියන්නේ ඔක තමයි කියන්නේ කන්නහන් කන්න විපාකම් කියලා. කළු විපාකගෙන දෙන කළු කර්ම. ඒ කියන්නේ අපි කෙනෙකුට බැන්නොත් අපට ඒකෙන් පසුතැවිල්ලක් හරි නැවත දුකක් හරි අපට එළඹෙනවා. තව කර්ම කරොතින් ඒ වගේ. ඒ වගේම හොඳ දේවල් කරුවොත් අපි දන්නවා දානයක් දුන්නොත් මේ දේවල් වලින් ආමු වශයෙන් අපට ඒ ගැන හිතලා සතුටක් හරි ලැබෙනවනේ. දෙට තම වේදෙන වශයෙන්. ඒක තමයි දන්නවා. ඒ වගේම මෛත්‍රී භාවනා කරලා සීල ලෝ වැස්ස සත්‍යෝ සුවපත්ත්වවා කියලා අපි කරනවා. හැබැයි අපි කරාට අපි දන්නවා දැන් සම්මාදිට්ඨිය මේ දෙවනි පියවර අපි දන්න නිසා අපි දන්නවා තාමත් අපි මේ මුලාවකයි ඉන්නේ කියලා. ඒ ඉන්න නිසා අපි මොකද කරන්නේ මේ මට්ටමේ ඉඳගෙන දැන් මේ දෙකරන දේවල් වලින් අපට ලැබෙන්නේ ඇත්තෙන්ම මේ ලෝකයේ වශයෙන් ලැබෙන්නේ නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය, අපේ දිනදා වැඩ කටයුතු සාර්ථක වීම, මේ දේවල් ටිකක් අපට ලැබෙනවා බෙනිෆිට්ස් ටිකක්. හැබැයි අපි දන්නවා මේක සම්පූර්ණම දුක නිදහසන හේතුව නෙවෙයි කියලා. මොකද අපි කොයිතරම් දාන දුන්නත්, කොයිතරම් සිල්වා ජීවිත ගත කරත්, කොයිතරම් මෛත්‍රී භාවනා වැඩුවත්, අපි ආදරය කරනම අපේ ළඟම ඥාති නැතුනොතින් අපට ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපට ලොකු රෝගාබාධයක් ඇතුනොතින් ඒ දුකෙන් අපට නිදහස් වෙන්න බැරිවා අපි දන්නවා. එතකොට අපි ඊළඟට තීරණය කරනවා මේකිනුත් අපි ඉක්මනට නිදහස් වෙන්න ඕන. දැන් අපිට මේ දර්ශනය තියෙනවනේ. එතකොට මේ පින්කම් ටික කරන අතරේදී අපි බලනවා මේක කොහොමද එහෙනම් මේ දර්ශනයෙන් බලන්න ඕනේ. ඒක බලන විවිධ ක්‍රම තියෙනවා. දැන් සත්තට්ඨාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක බලන විදි ගානක් තියෙනවා. ධාතුසෝ, කන්දසෝ, ආයතනසෝ, පරිසම්පාදතෝ ආදී වශයෙන් දැක්වෙනවා. ඒක ආයතන වශයෙන් බලන්න පුළුවන්. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි කියලා ආයතන වශයෙන් බලනවා. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? මේ පේන ඇස කලින් තිබුණු ඇසක් නෙවෙයි. මේක මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වුණා. මේ බලන රූපයත් මේක හටගෙන නිරුද්ධ වුණා කියලා දකිනවා. ඒ ආයතන වශයෙන් බලන එක. තවත් විදිහකින් අපිට බලන්න පුළුවන් ධාතුසෝ. ඇස, රූපය, චක්කු විඥානේ. මේ ටික එකටම මේ මොහොතේ හටගත්තා, හටගෙන නිරුද්ධ වුණා කියලා දැක්කා. ඊළඟට පරිසම්පාදතෝ. අවිජ්ජා නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාර නිසා විඥාන, නාම රූප මේ ආදි වශයෙන් මේ හේතුඵල ධර්ම මේ කාරණා බලනවා. නැත්තම් අපිට ඕන නම් කන්දසෝ වශයෙන්, ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්. කියන්නේ කුමන අරමුණක් ආවත් මේ ස්කන්ධ පංචය කියලා දකිනවා අපි. දකින්න දකින්න මොකද්ද වෙන්නේ? මෙන්න මේ කරන කර්මයට සඳහන් කරන්නේ ဒုတိය කම සූත්‍රය ආදී තැන්වල දැක්වෙනවා. අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මකයන් සංවතති. මෙන්න මෙහෙම කරන කර්ම වලට සඳහන් කරන්නේ අපි නිසිලෙස විදර්ශනාව විපස්සනාව තේරුම් අරගෙන පරිසම්පාදයේ නිසිලෙසම තේරුම් අරගෙන අපි කරවොතින් අපි දන්නවා මේක කම්මකයන් සංවතති. කර්මය ශේය කරන්න හේතු වන සංස්කාර කියලා මේකට කියන්නේ පයෝගාභි සංකාර කියලා. මේක අපේ සසරට යන කර්ම නෙවෙයි. මේක අර මරිච උපමා සංඥා කියපු විදිහට අර මිරිඟුවක් වෙන සංඥා නෙවෙයි මේවා. මේ සංඥා මේ සංකාර කියන ඒවා වඩන්න කියලා බුදුහමෝ දේශනා කරපුවා. මේ සංඥා තමයි දස සංඥා විදිහට ගිරිමානද සූත්‍රයේ දැක්වෙන්නේ. හැම සංඥාවක්ම දුරු කරන්න කියලා බුදුහමෝ කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාවෙන් හටගන්න සංඥායි දුරු කරන්න ඕන අපි. ප්‍රඥාසහගතව හටගන්න මේ අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබලෝකී අනිබිරත සංඥා, සබ සංඛාරයේසු අනිත්‍ය සංඥා, මේ ආදි වශයෙන් දේශනා කරන සංඥා බැහැර කරන්නේ උදාන දේශනා කරේ. මේ වඩන්නේ කියලා දේශනා කරේ. එතකොට අපි මොකද කරන්නේ? අපි අර ওই සමහර නිවාප සූත්‍රය වැනි සූත්‍රවල විස්තර කරන මුවන්ගේ උදාහරණයක් දක්වනවා. මුවා වගා බිමක ඉඳගෙන, ඒ කියන්නේ වැද්දා විසින් පෝෂණය කරපු වගා කරපු වගා බිමේ ඉඳලා වගා භූමියේ තනකොළ ටික කාලා දුවල කියලා නිදහස් තැනක ටික වෙලාවක් ඉන්නවා. අන්න ඒ වගේ අපි අර කර්මයේ තුල සාමාන්‍ය ලෞකික කර්ම ටිකේ ඒ ටික කරන ගමන් කම්මසගත සමාධියට ඉඳලා හොඳ කර්ම ටික කරන ගමන් අර දුකෙන් නිදහස් වෙන ටික වෙලාවක් ගිහිලා අර අනිත සංඥාදී බලනවා අපි. බල බල ටික ටික කරන්නේ අර නිදහසේ ඉන්න කාලය ටිකෙන් ටික වැඩි කරනවා. ඒ නිදහසේ ඉන්න කාලය කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරත කියලා. තමන්ගේ පියාගේ ගෝචර භූමියෙහි, පියාගේ ඉඩමෙහි, පියාගේ කුඹුරේ වාසය කරන්න. පියාගේ වපසරිය කුඹුර ඉඩම විදිහට දැක්වේ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨානෙ. අපි මේ මොන දේ කළත් අපි ඇතැමිට සාදයකට යන්න පුළුවන්, විනෝද ගමනකට යන්න පුළුවන්. අනිත් ඇත්ත එක සාමාන්‍ය විදිහට ඉන්න ගමන් අපි ඒ යන ගමනොත් ඇතැමිට අපි විදර්ශනා වැඩම යන්නේ. භෞතික වශයෙන් එයාට හිතෙනවා, අනිත් ඇට හිතෙනවා එයාගේ ලෝකේ ඉන්න කියලා. නමුත් අපි ඇසට දකින රූපේ මේ ආදී ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බලමින් තමයි මේදී අපි කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම ගියෝතින් අනේ විනෝද ගමනේ සතුට විඳින්න බැරි වෙයි කියලානේ. ඇත්තට මෙයා තමයි නියම විදියටම සතුට විඳපු කෙනා වෙන්නේ. රහතන් වහන්සේලා ගැන දක්වනවා. රහතන් වහන්සේලා තමයි නියම විදියට පරිසර සෞන්දර්ය විඳපු උත්තමයා. උන්වහන්සේලා විරාගීව ඒව දැස බැලුවා. අද අපි බලන්නේ මුලාවෙන්. අද අපි රූපයන් දැස බලන්නේ බාහිර රූපේ ඇටය කියලා ඒක තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච වශයෙන් අපි අරගෙන බලන්නේ. ඒ දෙහෙම අපිට ප්‍රඥාවෙන් බලන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ගත්තොත් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා දැන් අපි බලු පෙටියකුයි කණ්ණාඩි ඉස්සරහට යනවා කියලා කියමු. බලු පැටියටත් රූපයක විදිහට පේන්නේ, අපටත් රූපයක විදිහට පේන්නේ. හැබැයි බලු පැටිය මුලා වෙලා බලන්නේ අපි නුවණින් බලන්නේ. නමුත් අපේ ලස්සන අපට බලන්න බැරිද? කණ්ණාඩිය ළඟදී බලු පැටියා කණ්ණාඩියේ රූපයක් තියේ කියලා හිතලා බලලා බුරද්දී අපි ගිහිල්ලා ලස්සනට කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කොණ්ඩෙත් පීරගෙන මූණටත් පීර ටිකක් දාගෙන අපි එනවා. මුලා නොවි. මෙන්න මේ විදිහට අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන කාලය වැඩි කරනවා. බුදුහාමරේකයි දේශනා කරේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහුසෙට්ටං, ප්‍රඥාවෙන් ජීවත් වෙන ජීවිතයයි උතුම් ජීවිතය කියලා දේශනා කළේ. එවැනි කෙනා තමයි වඩාත්ම ලෝකයට සේවය කරන කෙනා. දැන් බලන්න අපේ රටේ අනුරාධපුර යුගයේ ඒ හදපු දාගැබ් ලෝහමා ප්‍රාසාදය වගේ ස්ථාන, ඒ සියල්ලටම සැලසුම් ඉදිරිපත් කළේ කවුද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා සැලසුම් ඉදිරිපත් කළ හදුව පින්නතුනි ආම වශයෙන් අවුරුදු 1000ක් අඛණ්ඩ වේව පැවතුණා. අද නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න ලෝකය හදන ගොඩනැගිලි වල වගකීම කොච්චර කල්ද? අවුරුදු 100යි, වැඩි මොනොත් 200යි, 250න් අවසන්නේ. එතකොට වඩාත්ම සාර්ථක නිත්‍යයි කියලා අවිද්‍යාවෙන් ඉන්න ලෝකයාද අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් ලෝකයේ තේරුම් අරගෙන කෙනාගේ ජීවිතයද සාර්ථක? මේ අනිත්‍ය තේරුම් අරගෙන ඉන්න කෙනා තමයි ලෝකයට උපරිම සේවයක් කරන සහ ලෝකයේ උපරිම සතුටෙන් ඉන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට අපි ස්වාමින් වහන්සේලාට දානය පූජා කරනවා, අපි අම්මට තාත්තට සලකනවා, රැකියාව හොඳට කරනවා, දරුවෝ ඉන්නවා නම් එයාගේ යුතුකම් ටික කරනවා. නමුත් අපි දන්නවා මේ භෞතික දේවල් වලින් නෙවෙයි අපට අවසාන සැනසීම තියෙන්නේ. අපේ ආධ්‍යාත්මික දියුණුවෙන් කියන එක දන්නවා. මේ අවිද්‍යාවෙන් දුර වෙච්ච පමණටයි රූපෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. රූපෙන් නිදහස් වුණු පමණටයි මේ නාම රූප වලින් නිදහස් වෙලා අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක දන්නවා. නාමියත් රූපියත් හටගෙන එතනම නිරුද්ධ වෙන කියන එක දැක්කොත් අපි යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේම පටිගං රූප සංඥාච එත්තේසා චිද්දතේ ජටං කියපු විදිහට මේ නාමයේ නාමයේ තැනම හටගත්තා, එතනම නිරුද්ධ වුණා. රූපයේ රූපය තුළම නිරුද්ධ වුණා කියලා දැක්කොත් මේ නාම රූප දෙක අපි එකට ගැට ගහන්නේ නැහැ. අපි ලෝකයක් ඇතැයි කියලා ගන්නේ නැහැ. මෙන්න මේකෙන් තමයි මේ මානසික ගැටලුව සාංශාරික ප්‍රශ්නෙන් අපට සම්පූර්ණයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක අපි දැකීමෙන් අරේ දිනදා ලෞකික ජීවිතයේ පින්දහම් ටික කරමින් ඉන්න ගමන් අපි දක්ෂ වෙනවා වැඩිපුර වාරයක් මේ විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් ඉන්න පුළුවන් විදියට ජීවිතය සකසා ගන්නවා. කලක් යද්දි පින්නතුනි අපට වෙන්නේ මේ විදර්ශනාවේ ඉන්න කාලේ වැඩි වෙන්න වේගයෙන් මේ පැති යන ගතියත් වැඩි වෙනවා. මේ ආධ්‍යාත්මික සුවය, ධර්මයේ සාන්දෘෂ්ටික බව, දිට්ඨධම්ම සුඛ විහරණය ලැබෙන්න ඔහු බාහිර දේවල් ගැන නෙවෙයි විශ්වාසය තියන් ඉන්නේ. ඔහු වැඩිපුර විශ්වාසය තියන් ඉන්නේ තමන්ගේ මේ ආධ්‍යාත්මික දියුණුව. හැබැයි ඒකෙන් කියන්නේ තමන්ගේ ස්වාමි බහරයවන්ට දරුවන්ට සලකන්නේ කියන එක නෙවෙයි මේ කියන්නේ. එයාට කලින්ටත් වඩා සලකනවා. වෙනද සැලකුවේ උගන්නන්න කැම බීම ටික දෙන විතරයි. නමුත් දැන් එයාට ධර්මයනුත් සලකනවා. තමන්ට ලොකු අනුකම්පාවක් ලෝකෙ ගැන තියෙනවා. අනේ මේ මිනිස්සු මේ hina වෙල හිටියට බාහිර රූපයන් දැස බලාගෙන මේ hina වෙන්නේ. මේ අවිද්‍යාව තුල ඉඳගෙන නේද මේ ජරා මරණ ස්පර්ශ කරගෙන නේද මේ අපුඩි ගහ ගහ hina වෙ ඉන්නේ කියලා තමන් දකිනවා. කවුරුවත් ගැන පිනතුන් ඉරිසියාවක් හටගන්නේ. ඇයි ඒ? මේ අවිද්‍යාවෙන් ඉන්න ලෝකේ කවුරුවත් සැප විඳින අය නැහැ. දුක් විඳින අය නම් පින්නොතින අපි ඊර්ෂ්‍යා කරන්න ඕනද? ඔහු එදාට පින්නතුනි පුදුම විදි අනුකම්පාවක් ඇති වෙන ලෝකය ගැන. අනේ ඉක්මනටම ලෝකෙට පිහිට වෙන්න ඕන, මෙයාටත් මේ දහම කියලා දෙන්න ඕන නේද කියලා. ඒ අයත් මේ දහම අහන සූදානම් නම් කිසිඳු ආගම් ભેදයක් නොමැතිව මේ දහම Tamanට පුළුවන් භාෂාවකින් කියලා දෙනවා එයාට. ඊතරම් ලොකු කරුණාවක් අනුකම්පාවක් මේ ලෝකය ගැන හොට හට ගන්නවා. ඒ වගේම තමන්ට තේරෙනවා තම අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතකම තමන්ට තේරෙනවා තමන් අවිද්‍යාවෙන් ඉන්නවද කියලා. දැන් රූපය බලනකොට බාහිර රූපෙට හිත බැසගෙන නම් ඉන්නේ තමන්ට රූපය බලන්න පුළුවන්. රූපය බලන්න බෑ කියන කතාව නෙවෙයි මේ කියන්නේ. තමන් රූපය දකිනවා, දකිනකොට දන්නවා මේ දැක්කට මේ නිරුද්වේජ රූපයක් දකින්නේ. මේ බාහිර ඇතැයි කියලා ගත්තොතින් තමන් ඉන්නේ අවිද්‍යාවෙන් කියලා දකිනවා. ඒ දකින හැම මොහොතෙම ඔහු දන්නවා ඔහුට බාහිරට හිත බැසගත්තොත් ජරා මරණ ස්පර්ශ කරන්න වෙනවා කියලා. මේ අවබෝධය වෙන්න මොකද්ද වෙන්නේ? බුදුදහම විශේෂ වචන ටිකක් දක්වනවා. අට්ඨියති හරායති jigucchati කියලා. තමා අවිද්‍යාවෙන් ඇස දල්වාගෙන බාහිර බලන හැම මොහොතකම තමා දැන් සිහිය දිනු කරන කෙන නිසා තමා ලැජ්ජාවට, පිළිකුලට, අප්‍රසාදයට පත් වෙනවා. මං වැනි ශ්‍රාවකයෙකුට මෙච්චර ධර්මය දන්න කෙනෙක් මේ දෙයට මං මුලා වෙන්න හොඳ නෑ කියලා තමන්ටම තමා ගැන ලැජ්ජාවක් හට ගන්නවා. එන්න එන්නම තමා ප්‍රඥාවෙන් දිනු කරන කාලය වැඩි කර ගන්නවා. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි. තව කවුරු හරි ප්‍රශ්න අහන්න පුළුවන් නම් විනාඩි 5ක් විතර අපට දෙන්න පුළුවන්. තව පින්නතුන් කවුරු හරි යමක් අහන්න ඕන නම්. හොඳයි පින්නතුනි, අද අප එහෙනම් මෙතනින් අද ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව අපි නිමාවටපත් කරනවා. අද විශේෂයෙන් මේ පින්කමේ දායකත්වය දරනවා ඒ දේවා නානයක්කාර මහත්මා, මහත්මිය, ඒ ආදරණීය දුව පුතුන්. විශේෂයෙන් මේට අවුරුදු 46කට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය පියතුමා නන්දතිලක නානයක්කාර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවුරුදු 90ක් ආයුෂ වළඳලා තාම ජීවත් වෙන ආදරණීය මෑණියන්ට අමරා නානයක්කාර මෞතුමියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නන්දතිලක නානයක්කාර පියතුමා ඇතුළු පින්නතුන් නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු ඥාතිහු මේ පින් සුවපත් වෙත්වා. ඒ වගේම ගරුතර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ඒ ස්වාමින් වහන්සේලා නමින් මිය ගිය ගුරු හාමුදුරුවන්ලා, දෙමව්පියන් ආදී පිරිසක් වෙත් නම් ඒ හැම දිනෙකමත් මේ පින් සුවපත් වෙත්වා. මේ පින්ෙන් මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් සත්‍යයන් මේ විශ්වයේ කොතනක හෝ වෙත් නම් ඒ සියලු දෙනාද මේ පින ඔවුන් විසින් කරන ලද පින්කමක්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපි සාදෝ කියලා පින් අනුමෝදන් කරමු. සාදෝ, සාදෝ, සාදෝ. මේ සියලුම පින්කම් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. මේ සියලු පින්කමලානි සංසයෙන් මේ අත්තන්ට මේ පින්කම් කරන්ට අනුශාසනා කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් උන්වහන්සේලාගේ සියලු දැහැමි පැතුමන් අධ්‍යාපන කටයුතු, ආධ්‍යාත්මික කටයුතු ඒ සියල්ලක්ම දිනු කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු, සාදු, සාදු. මේ සියලු පින්කමලා ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටමත් මෙලව ජීවිතයේ සඵල කරගන්නටත් සසර ජීවිතයේ සුවපත් භාවයටත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණාභෝධය සඳහා මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු, සාදු, සාදු.